සහලෝ නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛියාවේරා කායෝ ජිගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති මරණං අහංච සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං ආතාපි නිපකෝ බින්කෝ සෝයිමං විජඨේ ජටಂತಿ මරිනාවැලිහි ශ්‍රී සම්බුදාලෝක විහාරස්ථානයේහි ගරුතර ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝ සිනවසරයි සැනෙහවත් වාසනාවන්ත පින්තුනි ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයෙහි සනාතන රැකවරණයේ උදෙසා පැවැත්වෙන භාවනා සම්භාෂණය අද මේ සිදු කරන අවස්ථාව. ඉතින් අපි මේ දුර්ලභව ලබාගත්තු උතුම් මනස ආත්ම භාවය වඩාත්ම අර්ථවත් කරගෙන ඒ ජීවිතයක ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම උපරිම ගෞරවය ලබා දෙන්නටයි අප මේ සූදානම් වන්නේ. පින්නතුනි සම්බුද්ධ ශාසනයක් කියන එක ලෝකයේ ඉතාම දුර්ලභව ලැබෙන දෙයක්. කල්පාන්තර ගාන ඇතැම් විට අසංඛ්‍ය කල්පලක්ෂ ගාන ලෝකේ ගත වෙන්නේ අබුද්ධෝත්පාද කාල විදියට. එවැනි කාල වකවානු ගත කළේන අපට බුද්ධෝත්පාද කාලයක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ ඉතාම කෙටි කාලයකට විතරයි. අන්න ඒ කෙටි කාලය තුළ යම් කෙනෙක් පරිපූර්ණ මනුස්ස ආත්ම භාවයක් ලබාගෙන මේ ලෝකෙහි වාසය කරනවා නම් හොඳ බුද්ධියක් සහිතව ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඔබ හැමදෙනාම ඒ දුර්ලභ අවස්ථාව ලබාගත් මේ මොහොතෙහි අපේ ජීවිතවල වටිනාකම වැඩිවීම සඳහායි නැත්නම් අපේ හිත ඉහළටම දියුණු කර ගැනීම සඳහායි අපි මෙවැනි වැඩසටහන් වලට සහභාගී වෙන්නේ. ඉතින් පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුල අපට ලැබෙන ප්‍රධානතම අවබෝධය තමයි අපි ලබාගෙන තියෙන මේ මොහොතේ ලබාගෙන තියෙන මේ මනුස්ස ආත්ම භාවය කොයිතරම් වටින දෙයක්ද කියලා අපට අවබෝධ වෙනවා. ධර්මයේ තේරුම් ගන්න තමයි පින්නතුනි තමගේ සතුට වැඩි වෙන්නේ. ඒ සතුට වැඩි වෙන්න ආරම්භක පියවර තමයි මේ මොහොතේ අපි මේ ලබාගෙන තියෙන සංකච්ඡයක හොඳට ඇස් දෙක ඇරලා වටපිටාව බලන්නට ඕන. ලෝකේ ජීවත් වෙන මිනිසුන් අතරේ නොත් පින්නතුනි අපි ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාවක් ලබාගත් තියෙනවා. ඇතැම් විට ලෝකේ ඉහළම ධනවත්ම රටක රාජ්‍ය නායකයෙක් වෙනවටත් වඩා දිනෙදා පෞලක ඉපදුනක් කෙනෙක් මේ සද්ධර්මයේ අවස්ථාව අහන්නට අවස්ථාව ලැබෙන එක ලැබෙන කෙනා ඉතාම පින්වන්ත කෙනෙක්. ඒ නිසා ඔබ හැම දිනෙකම ඒ වටිනා පුණ්‍යකාමී අවස්ථාව තමන් ලබාගෙන කියලා නිතර තමා ගැන හිතන්නට ඕන. කණ්ණාඩිය ළඟට ඔබ ඔබේ කොණ්ඩේ පීරන්න, මුහුණ ලස්සන කරගන්න යන හැම වෙලාවෙම කල්පනා කරන්න. මේ ඉදිරි පිට ඉන්නේ ඒ භාග්‍ය සම්පන්න පින්වන්තම කෙනා කියලා ඔබ නිතරම හිතන්න. එහෙම හිතන හිතන ඔබට ලොකු සතුටක් ජීවිතය ඇති වෙනවා. අන්නේ සතුට වඩාත් මනතවත් කරගන්නට පින්තුණි අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සැබෑ දහම් පණිවිඩය අපේ ශ්‍රවණය නොකරොත් පින්තුණි අපට ඇත්තෙම මේ යන්න වෙන්නේ අබුද්ධෝත්පාද කාලයක. ඒක සරල දෙයක් නෙවෙයි. පින්තුණ අහලති බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ ලෝකේ හුඟක් දෙනා හිත දිනු කරපු අය හිටියා. සාමාන්‍ය විතරක් නෙවෙයි. හිතේ සමාධිය දිනු කළා අහකින් යන්න පුළුවන් මට මෑ හිටියා. මනස ලෝකේ දහවල් කාලේ කැමන බව කළා දිවා විහරණයට බ්‍රහ්ම ලෝක යන හැටි කාලේ හිටියා. අසිත කාල දේවල් වගේ අය. ඉතින් එවැනි අය අතුරෙන් තමයි බුදුහාමුදුර ලෝකේ පහළ වුණේ. එනිසා ඒ ගියපු ගමන් මගටත් වඩා ඉදිරි ගමන් මග බුදුහාඳුර වැඩම කළා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අපි මේ ලෝකේ ජනිත වන විට, අපි මොළේ මේ ලෝකේ ඉපදෙන විට, මේ ලෝකේ මිනිසා අවුරුදු දහස් ගාණක්, විශේෂයෙන් පසුගිය අවුරුදු 10000 තිස්සේ මිනිසා විසින් දියුණු කරපු කාර්මික ඥානය, බඩු භාණ්ඩ, මහා මාර්ග, පාලම් මේ බොහොමයක් අප මේ ලෝකේ ජනිත වන විට අප වෙනුවෙන් නිර්මාණය කළ තිබුණේ. ඒක ඔබ කල්පනා කළ තියෙනවද? ඇතැමිට ඔබ පාවිච්චි කරන වාහනය ඒ මට්ටමට ගන්න වසර 7000ක් වසර 10000ක් තිස්සේ ලෝකයේ මිනිස්සු දහස් ගානකගේ කාර්මික ඥානය රෝදය හොයා ගැනීම හිතන් රෝදය සොයා ගැනීමේ පටන් නවීන තාක්ෂණය දක්වා විශාල පරිශ්‍රමයක් මිනිස්සු දරලා ඒ නිස්පාදින ඔබ වෙනුවෙන් ඉදිරිපත් කළ තිබුණා මේ ලෝකයේ බිහිවන විට. ඒ විතරක් නෙවෙයි, ඒ තාක්ෂණය ඔබ අතර දෙන්න ගිහිල්ලා ඒ ගවේෂණය කළා පරීක්ෂණ කරන්න ගිහිල්ලා සමහර අය කරපු පරීක්ෂණ ප්‍රතිඵල විදියට ඇතැමිට හිත අකුසල් වලට නැඹුරු වෙලා ඇතැමිට මේ මොහොතේ අපාගත වෙන අයත් ඇති, අපාගත වෙලා දුක් විඳින අයත් ඇති. ඒ සොයා ගැනීම වල ප්‍රතිඵල විදියට ඇතැමිට ඉතින් ඒ අයටත් අපි මේ කරන පින් අනුමෝදන් කරන්න ඕනේ. ඇත්තටම අපි කරුණාවන්ත නම් අපි ආමඩ තාත්තර පින් අනුමෝදන් කරන විතරක් නෙවෙයි, අපි ඒ අයටත් පින් අනුමෝදන් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, ඔබ මේ ජීවිතේ ලබන විට අපි ඇතැමිට ජීවිතේ හුඟාත්ම පින් දෙන්නේ කෘතඥ වෙන්නේ අපේ මේ ආත්ම භාවය ආමඩ තාත්තර නේද? නමුත් පින්තුනි ඇත්තටම අපි ධර්මයේ ගැඹුරට ගියාට පස්සේ අපි මේ ලෝකේ ආමඩ තාත්තර විතරක් නෙවෙයි, මේට කලින් ආත්ම භාවල ආමඩ තාත්තරට අපි පින් දෙනවා. ඇයි ඒකට හේතුව? අපි මේ ආත්ම භාවයේ අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ පිළිසඳගත් විඥානය දුර්වල විඥානයක් නම් මන්ද බුද්ධික වෙන්න, ආබාධිත වෙන්න, අංග විකල වෙන්න, උපතින්ම දරුණු රෝගයකට ලක් වෙන පුළුවන් කර්මයක් සහිත විඥානයක් නම් ඒ අම්මගේ කුසේ පිළිසඳ ගත්තේ අපේ අමතාත දෙන්න වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරුන් ඇතමිට වෙනසක් කරන්න බැරි වෙන තිබුණා. ඒ නිසා පින්නතුනි ඒ මව් කුසේ විඥානය ඒ මට්ටමට එන්නට අපට සසරේ උදව් කරපු අතීත අමල තාත්තලා හුඟක් ඉන්නවා. ඉතින් ඇත්තටම අපි ඒ අමල තාත්තලටත් පින් වැඩෙන විදියට ඉන්නට ඕන. ඒ අමල තාත්තටත් අපි පින් අනුමෝදන් කරන්නට ඕන. මේ සියලුම පහසුකම් විතරක් නෙවෙයි පින්නතුනි, මේ උපකාර කාර්මික ඥානය මේ සියලටම වඩා අපේ ලෝකෙ ඉපදෙනකොටම සාරාංශංගේ කලපලක්ෂය ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිසාල කැපවීමක් කරලා විමුක්තිගාමී මාර්ගය ගවේෂණය කළා. ඒක අනාවරණය කරගෙන ලෝකයේ හමුවේ තබපු ශාස්ත්‍රවරේ ලෝකයේ පහළ වෙච්ච කාලෙක අපි මේ ඉපදුනේ. ඒ අනාවරණය කරපු ඒ දේශනා කරපු ධර්මය වසර 2500කට අධික කාලයක් ජීවිත පරිත්‍යාගින් රැකගෙන ආපු මහා සංඝරත්නයක් ඉන්නවා. ඉතින් පින්වතුනි මේ ගැන අපි හිතන්නට ඕන. ඒ නිසා අපි යම් කිසි විදියක කාර්මික ඥානයක් ලබන්නට ඒ කාර්මික ඥානයක විද්‍යාවක දැනුම් සම්භාරය ලබා ගන්න උත්සාහ කරන වගේම මේ ලෝකෙ ඉපදෙච්ච බුද්ධිමත් මනසෙකුගේ කාර්යභාරයක් වෙන්නට ඕන. මේ සාරාංශයේ කල්පලක්ෂ්‍යයක ගවේෂණයක ප්‍රතිඵලයේහි ප්‍රතිඵලය භුක්ති විඳින්න. අන්න ඒ අවස්ථාවෙන් ඇත්තටම අපි ප්‍රයෝජන නොගත්තොත් විනතුනි මේ ලෝකෙ අපි ඉහෙළම තාක්ෂණය ලබාගෙන අපේ දරුවන් හොඳට උගන්වලා අධ්‍යාපනයෙන් ඉහළට ගියත් ඒ දරුවන් ඇතුළේම රටක රාජ්‍ය නායකයෙක් කලත් අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් මත පින්නතුනි මෙලව ඉපදිච්ච බුද්ධිමත් මිනිසියෙකුගේ ප්‍රධාන කාර්යභාරයක් වෙන්නට ඕන මේ සම්බුදු සසුන මොකක්ද කියන එක තේරුම් ගන්න. ඉතින් ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබ මේ අවස්ථාවට මේ සහභාගී වෙන්නෙම ඒ භාග්‍ය සම්පන්න බව නිසාම. අද දින පුරාම උදෑසන පටන් සිදු කෙරෙන මේ සියලුම කටයුතු වලට ඉතාම අවධානයෙන් ඕනෑකමින් හැකිතාක නිහඬතාවය ආරක්ෂා කරමින් සහභාගී වෙන්න උත්සාහ කරන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී අපට ලැබෙන ප්‍රධානතම ප්‍රතිඵලයක් තමයි අපේ ජීවිතයේ ස්වභාවය, අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය ගැන ඒ ධර්මය තුලින් විස්තර කරනවා. ලෝකයන් සියලු මාර්ගම් දර්ශන වලින් කරන්නේ බාහිර ලෝකය, පිටස්තර ලෝකය, වෙනත් ග්‍රහලෝක, ගැලැක්සීස්, යුනිවර්ස් එක අධ්‍යයනය කිරීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපට කරන්නේ අපට කණ්ණාඩියක් ලබා දෙන එක, මිරර් එක, මුහුණ බලන කණ්ණාඩියක් ලබා දෙන එක. මුහුණ බලන කණ්ණාඩියෙන් මොකද කරන්නේ? තමන්ටම තමන් ගැන අවබෝධය ලබා දෙනවා. ඉතින් අපි ලෝකයෙන් වාකලක් බාහිරට නැඹුරු වෙච්ච ලෝකය අපට අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියන එක අපට තේරුම් ගන්න මඟ හතර විවර කළ දෙනවා මේ ධර්මයේ තුල. ධර්මයේ තේරුම් ගන්න තමන්ටම තමන්ගේ ජීවිතය මොකද්ද කියන එක අවබෝධ වෙන්නට ඕන. ඒ අවබෝධ වෙච්ච තරමට අපේ දුකෙන් නිදහස් වෙනවා. ඒකට කියනවා විමුක්තිය කියලා. අන්න ඒ විමුක්තියට පත්වීමේදී පින්නතුනේ විමුක්තායතන ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. විමුක්තියට නිවීමට, දුකෙන් නිදහස් වීමට පත්වෙන දොරටු අවස්ථා පහක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එයින් එකක් තමයි ධර්ම ශ්‍රවණය. ඒ නිසා පින්නතුනේ හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. මේ බුද්ධ ශාසනයෙහි බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ ධර්ම ශ්‍රවණය කරමින් ඉඳිද්දි. විමුක්තායතන පහක් ගැන සඳහන් වෙනවා. ධර්ම ශ්‍රවණය විමුක්තායතනය. ධර්ම දේශනා කිරීම විමුක්තායතනය. ධර්මයේ සිහි කිරීම සම්මාසනය විමුක්තායතනය. ධර්ම සජ්ජහනය. මිහිරි හඬින් ගායනා කිරීම නැත්නම් සජ්ජහනා කිරීම ඒකත් විමුක්තායතනය. යතුරුනේ පින්නතුනේ පස්වෙනි කරුණ තමයි භාවනාව කියලා ඇස් දෙක පියාගෙන ඉන්න භාවනාව ගැන තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි පින්නතුනේ මේ සම්බුද්ධ ශාසනයේ මාර්ගඵල ලැබපු බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ ඇස් දෙක වහගෙන ඉඳිදී නෙවෙයි. එහෙනම් කොහොමද? ඇස් දෙක අරගෙන ඉඳිදී තමයි වැඩි පිරිසක් මාර්ගඵල ලැබුවේ. ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනයක් කරගන්න පුළුවන්. එනිසා මේ ස්ථාන පහෙන් කුමක් වුණත් සිදු වෙන්නට ඕන අපේ සතිය සම්පජඤ්ඤය දිනු වීම. මුළු සම්බුද්ධ ශාසනයම කියලා කියන්නේ වචන දෙකක් තුල ගොනු කරන්න පුළුවන්. ඒ තමයි සතිය සම්පජඤ්ඤය කියන වචන දෙක. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ. වෙනත් විදිහකින් කියනවා නම් සමත විදර්ශනා කියන දෙක. චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියලා අපි විස්තර කරනවා. එනිසා අපි ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ සද්ධර්මය නම් ඒ හැම මොහොතකම පින්නතුනේ අපේ හිතේ තියෙන මානසික දුක් පීඩා අඩු වෙන්නට ඕන. කෙලෙස් ඇති වෙන ස්වභාවය ගැන ඉතාම නුවණින් අපි දැනගන්නට ඕන. අද දින අප මේ සාකච්ඡා කරන හැම කරුණක්මත් අපේ ඇස් දෙක පියාගන්න කරන හැම භාවනාවක්මත් සක්මන් කරමින් කරන සක්මන් භාවනාවත් මේ හැම දෙයක්ම පින්නතුනේ සතේ සම්පජඤ්ඤය දිනු වෙන කාරණා වෙන්නට ඕන. ඒ සඳහා ඔබ නිතරම තමන්ගේ ශාරීරිය සහ සිත ගැන හොඳ අවධානයෙන් සිහියෙන් ඉන්නට ඕන. ඒ අතර හැම මොහොතකම මනසේ සිදුවෙන අනිත්‍යතාවය ගැන මෙනෙහි කරන්න උත්සාහ ගන්නට ඕන. මෙන්න මේ කරුණ දෙක සම්පූර්ණ වුණොත් තමයි සැබෑ ලෙස මාගේ වැඩසටහන සාර්ථක වුණා සම්පූර්ණ වුණා වෙන්නේ. මේ සඳහා ඔබ ඉතාම අවධානයෙන් නුවණින් සහභාගි වෙනවා ඇතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු එක්තරා දෙවි කෙනෙක් උන්වහන්සේගෙන ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය, අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා සංතං ගෝතම පුච්ඡාමි කෝයි මං විජඨේ ජටං කියලා. මේ ලෝකේ ඉන්න සත්‍යය ඇතුළතත් ගැටළු වලින් ඉන්නේ, අභ්‍යන්තර මානසික පීඩා වලින් ඉන්නේ, බාහිර සමාජයේ ගැටළු වලින් ඉන්නේ. ගෝතමයන් වහන්සේ, මම ඔබ වහන්සේගෙන් විමසනවා මේ ඇතුළත සහ පිටත ගැටළු වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා. බුදුහාමර දේශනා කරනවා, නොනැති කෙනා සීලේ පතිත්තාය සීලෙක පිහිටලා චිත්තං පඤ්ඤංච භාවයං, සිතත් ප්‍රඥාවත් දියුණු කරෝතින් තමයි මෙන්න මේ ගැටළුවෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ලෝකයේ බොහෝ දෙනා පිනතුනේ තමගේ ජීවිතයේ තියෙන ගැටළු වලින් නිදහස් වෙන්න කියලා කරන්නේ ඉගෙන ගන්නවා, රැකිරක්ෂා කරනවා, දරුවන්ට උගන්වනවා, මේ වගේ දේවල් තමයි කරන්නේ. ඒ දේවල් පිනතුනේ අපේ සමාජගත ජීවිතයේදී සමාජීය ජීවිතයේදී අවශ්‍ය වෙනවා. නමුත් අපේ දුකේ නිදහස් වීම සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ මෙන්න මේ ගමන් මාර්ගය මත. මෙන්න මේ බුදුහාමුදුර දේශනා කරපු ගමන් මගින් බැහැර අපි කොයිතරම් මාර්ගයක් අනුගමනය කරන්න ගත්තා දුකේ නිදහස් වීම සඳහා. ඒ කියන්නේ පින්නොත්ින අපි බාහිර භෞතික දේවල් මත හිත යැපිලා ඒව කරන්නේ. බාහිර දේවල් ගැන විශ්වාසය තියලා තමගේ දරුවන්, ඥාතීන්, හිතවතුන්, දේපළ ඒ කිසිවක් නැතුණත් අඩුගානේ තමන්ගේ භෞතික ශරීරය ගැන විශ්වාසය තියලයි මේ දර්ශනය දන්නේ නැති බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ. එහෙම බාහිර භෞතික දේ මත විශ්වාසය තියලා යැපිලා අපි කටයුතු කළොත් මොකද වෙන්නේ? එන්නේනම සතුට වැඩි වෙනවද අඩු වෙනවද? එන්නේනම පිනතුනේ සතුට අඩු වෙන ගමනකයි ලෝකේ බොහෝ දෙනෙක් යන්නේ. ඇයි ඒකට හේතුව? තමන් මහා විශ්වාසයක් තියෙන මේ හැම දෙයකම ස්වභාවය ටිකෙන් ටික ලෙඩ වෙනවා, වයසට යනවා, ටිකෙන් ටික අපින් ඈත් වෙමින් තියෙනවා, ටිකෙන් ටික මරණයට විනාශය කරා පත් වෙමින් තියෙනවා. ඔබ බලන්න ඔබ ජීවිතයේ වැඩිපුරම කාලය කැප කරපු දේවල්, ඔබේ දරුව වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ වාහනය වෙන්න පුළුවන්, නැත්නම් අඩුම ගානේ ඔබේ ශරීරය වෙන්න පුළුවන්. ජීවිතේ වැඩිපුරම අපි කාලය කැප කළේ අපේ ශරීරය වෙනුවෙන් නේද? ඒ ශරීරෙත් බලන ස්වභාවයේ දින දෙනත් වෙන ස්වභාවය බලාගෙන ඉඳි පින්නතුනේ ටිකෙන් ටික වයසට යනවා. සමහර දීර්ඝායුෂ්ක දෙවිවරු වා දීර්ඝ ආයුෂ තියෙන දෙවිවරු මනස ලෝකේ දිහා බලලා හරියම සංවේගයට පත් වෙනවලු. මනස ලෝකයේ මේ මිනිසුන් ඔහුවයිට පේන්නේ හරියට විදුලියක් හිටුව වගේ තමයි මේ ජීවිතය දැස පේන්නේ. අකුණක් ගහලා ශනිකව ආලෝකයේ විහිදිලා නිවිල ගියා වගේ අපි මේ අවුරුදු 50ක 60ක 100ක ජීවිතය ඒ දීර්ඝායුෂ්ක දෙවරුන්ට පේන්නේ. අපට හිතෙනවා අපි අවුරුදු 60ක් ජීවත් වෙනවා, 100ක් ජීවත් වෙනවා, බොහෝ දිග කාලයක් කියලා අපිට හිතෙන්නේ. අවුරුදු ලක්ෂ ගණන්, මිලියන ගණන් ජීවත් වෙන සමහර දෙවියන් විතරක් නෙවෙයි, ඇතැම් විට බුද්ධාන්තර කල්ප ගණන් ජීවත් වෙන බ්‍රහ්මයන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඒ අය මනස් ලෝකේ දිහා බලලා එක පාර එළියක් පත්තු වෙල නිවන වගේ තමයි එක සත්‍යයක් දැස බලනකොට යටපෙන්. ඒ තරම් ඉක්මනට පිනතුනේ මේ ජීවිතය ආයස් මනස් ලෝකේ කියනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයක් මත ජීවිතේ වඩාත් මාර්ථය කියලා කියන්නේ අපි මේ ලබාගෙන තියෙන සම්බුද්ධෝත්පාද කාලය තුළ මේ දර්ශනය ලබා ගන්න පුළුවන් උපරිම වාසිය අපේ ජීවිතවලට අපි ලබා ගන්නට ඕන. එහෙම ලබා ගත්තොත් තමයි පිනතුනේ ඒ දර්ශනය තුළින් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි මේ ගත වෙන මොහොත තුළම, මේ වර්තමාන මොහොත තුළම සාන්දෘෂ්ටික වශයෙන්, අකාලික වශයෙන් මේ ධර්මයෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්. ලෝකයේ තියෙන සියලුම අධ්‍යාපන ආදී සියලුම කරුණු වලින් සහ ලෝකයේ තියෙන බොහෝ ආගම් දර්ශන වලින් දෙන විමුක්තිය, පහදා දෙන ස්වර්ගය මරණයෙන් පස්සේ යන දෙයක්. ජීවත් වෙලා ඉන්න කාලේ යැදැහිම ලබන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ තියෙන විශේෂත්වය තමයි ජීවත් වෙන කාලයේදීම මේ ධර්මයේ තුලින් තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. විමුක්තියටපත් වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? මේ සද්ධර්මයේ සාන්දෘෂ්ටිකයි. මේ ජීවිතයේ තුලදීම ප්‍රතිඵල ලබන්න පුළුවන්. සාන්දෘෂ්ටික විතරක් නෙවෙයි. මේ ධර්මයේ පිනතුනේ අකාලිකයි. ඉක්මනින්ම මේ මොහොතේම ප්‍රතිඵල දකින්න පුළුවන් දර්ශනයක් තමයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. මෙන්න මේ දර්ශනය තුල පිනතුනේ අපි ආරම්භයේදීම තේරුම් ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා ප්‍රඥාව වගේම උන්වහන්සේට මහා කරුණාවක් තිබුණා. ලෝකේ සත්‍යයන් දැස උන්වහන්සේ ප්‍රඥාවෙන් බැලුවා වගේම කරුණාවෙන්ත් බැලුවා. බාහිර දාරුචීරිය, සරුවත් හාමුදුරුවෝ වගේ අය දැස ප්‍රඥාවෙන් බැලුවා වගේම මට්ටගුණ්ඩලී වැනි අය කෙරෙහි පිනතුණි මහා කරුණාවෙන් බැලුවා. මෙන්න මේ දැස බලල තමයි උන්වහන්සේ ප්‍රඥාවතුම්ම ඉලක්ක කරගෙන විමුක්ති මාර්ගයේ දේශනා කරන අතරේදී ස්වර්ගගාමී මාර්ගයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. සමහර ඇත්තන්ට මේ ජීවිත කාලය තුළදීම ප්‍රඥාව ඉහෙරට දිනු කරන්න බැරි ඇයටත් ප්‍රතිවරණයක් සුරක්ෂිත භාවයක් තියෙනට ඕන. අන්න ඒ සඳහා බුදුහාමුදුරුවෝ දන්නවා මට්ටකුණ්ඩලීට සැලකපු හැටි. මට්ටකුණ්ඩලීට අඩුම ගානේ තමන් නිදියගෙන හිටියදෙන් බුදුහාමුදුරන්ගේ පැත්තට හැරෙන්නවත් ශක්තියක් තිබුණේ නැහැ. ඒ තරම රෝගී වෙලා හිටියේ. බලන්න පිනොතින් බුදුහාමුදුරුවෝ මට්ටකුණ්ඩලීට පිහිට වෙච්ච හැටි. මට්ටකුණ්ඩලී බිත්තිය පැත්තට හැරිලා හිටියේ. ඒ පැත්තට බුදුරැස් විහිදවලා බුදුහාමුදුරන්ගේ රෝගයේ දේශ ප්‍රසාදය ඇති කළා. ඒ මොහොතේ ඒ ඇති කරගත් අවචිත්ත ප්‍රසාදයෙන් මට්ටකුණ්ඩලීට සුගතිගාමී වෙන මාර්ගයේ බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. ඔබ හරියට චත්තමානවක ගැන චත්තමානක ගාථා දන්නවනේ නේ? මතකද? හා අපි පාසල යන කාලේ කිව්වේ නේ යෝවාද තම්පවරෝ මනුජේසෝනේ. ඒ ගාථා වලින් කුමක් ගැනද කියවෙන්නේ? හා ඒ ගාථා වලින් කවුරු ගැනද කියවෙන්නේ? ජේසුස්වහන්සේ ගැනද? හා ඇතැම් විට අපි අවුරුදු 5ක් 10ක් 12ක් ඉස්කෝලේ ගිහිලා තියෙනවා. ඇත්තම කියනොත් අපට අවසනාවකට ඉස්කෝලේ යන කාලේ මේකේ තේරුම නම් දැනගන්න ලැබුණේ නැහැ. ඉස්කෝලේ ගිහලා ඉවරනාට පස්සේ තමයි තේරුම දැනගත්තේ. පින්නතුනි මේ චත්තමානක ගාථාවලින් කියන්නේ මොකක් ගැනද? බුදුහාඳුරන්ගේ බුදුගුණ, ධර්මයේ දහම් ගුණ, සංඝරත්නයේ සංඝ ගුණ. ඇයි මේ ගාථා බුදුහාඳුර දේශනා කළේ? චත්තමානක කියලා කුමාරයෙක් හිටියා. මේ කුමාරයා තමන්ගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන තමන්ගේ මව්පියන් දැකලා නැවත ගුරුවරයා වෙත යන ගමන් ලොකු අනතුරකට පත් වෙන බව බුදුහාමුදුරුවෝ දැක්කා. මේ කුමාරයෙක් ලොකු දර්ශනයක් අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක් තිබුණ නැහැ. බුදුහාමුදුරුවෝ කලේ මෙන්න මේ ගාථා තුන මේ චත්තමානක කුමාරයට ඉගෙනුවා. මොහුට තිමිට මරණින් වළක්වන්නට බුදුහාමුදුරුවන්ට පුළුවන්කම තිබුණ නැහැ. බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් එකම දේ තමයි ඔහු ගමන් කරපු මාර්ගයේ ආසන්නයේ ඉඳලා ඔහු මුණ ගැහිලා ඔහුට මේ ගාථා තුන ඉගෙනුවා. චත්තමානක තරුණ කුමාරයා අර ගාථා තුන ඉගෙනගෙන ගාථා තුනත් ලස්සනට තාලෙට කියමින් යෝ වන සම්පවරෝ මනුජේසෝ කියලා ලස්සනට ගාථා තුනක් කිය කිය කැලේ මැදින් ගියා. මගදී අර සොරුන්ට අහුවෙලා ජීවිතක්ෂයටපත් වුණා. ඒ මොහොතේම ශරීරයේ එතන වැටිලා තිබෙද්දිම දෙවි කෙනෙක් හැටියට ඉපදෙච්ච මේ කුමාරයා නැවත බුදුහාමුදුරුවෝ වෙත ඇවිල්ලා අර ගාථාත් එක්කම බුදුහාමුදුරන්ට කෘතඥතාවය දැක්වුවා. බුදුහාඳුරණිය වහන්සේ දේශනා කරු මේ ගාථා ටිකට මං හිත පිටවගෙන මං දැන් මේ දෙවි කෙනෙක් වුණා කියන. බලන්න පින්වතුනි බුදුහාඳුරෝ මිනිසුන්ගේ ලෝකේ පිට වෙච්ච හැටි. මෙන්න මෙවැනි කත්‍යයක් උන්වහන්සේ අනුව ක්‍රියා කළේ පින්වතුනි බුදුහාඳුරෝ පැහැදිලිවම දැක්කා මේ ලෝකයට මාර්ග දෙකක් අවශ්‍යයි කියලා. එකක් තමයි ස්වර්ගගාමී මාර්ගය, අනිත් එක මොක්ෂ මාර්ගය. හැබැයි මේ හැම තැනදීම බුදුහාමුදුරුවෝ නිතරම මෝක්ෂ මාර්ගය පිළිබඳව යම්කිසි විදියක අනුශාසනයක් කරලා තියෙනවා. ස්වර්ග මාර්ගය කියන්නේ පින්නතුනේ කර්මඵල අදහන නොවනින් යුක්තව අපි ඇහෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට මේ බාහිර ලෝකයක් තියෙනවා කියලා දැනුම මත තමන්ගේ හිත මුල් වෙලා හිත පිරිසිදු යමක් කළොතින් එහි හොඳ විපාකයි. හිත අපිරිසිදුව යමක් කළොතින් එහි අකුසල විපාකයි තමයි ලැබෙනවා කියන අවබෝධය. මෙන්න මේ අවබෝධය මත පිහිටලා තමයි පිනතුනි අපේ බොහෝ දෙනෙක් ජීවිතය වෙන කරන්නේ. වැඩි දෙයක් තබා ඇතැම් විට අපි දානයක් දෙන්නේ මේ කම්මස්සකට සමාධිතිය මත ඉඳලම තමයි. මේ කම්මස්සකට සමාධිතිය ආනිසංශ විදියට අපට සුගතිගාමි වෙන්න පුළුවන්. මනස ලෝකෙට දිවි ලෝකෙට යන්න පුළුවන්. හැබැයි පින්නතුනි මේ කම්මස්සකට සමාධිතිය විතරක් නෙවෙයි බුදුහාඳුර දේශනා කරන්නේ. ඇයි ඒකට හේතුව? සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව මේ කම්මඵල අදහන නුවණ සම්මාදිට්ඨිය. නමුත් පින්නතුනි ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව ආර්ය සම්මාදිට්ඨියට සාපේක්ෂව මේ කම්මසකට සම්මාදිට්ඨියත් මිත්‍යා දෘෂ්ටිය. ඔබ හරියට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කාරණය. අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා කියන කාරණය. මොන සංඛාරද හටගන්නේ? අපුඤ්ඤාවේ සංඛාර විතරක් නෙවෙයි. අපුඤ්ඤාවේ සංඛාර විතරක් නෙවෙයි. මනස ලෝකේට, දිවි ලෝකේට සහ රූපාචර බ්‍රහ්ම වලට යන වෙන කුසල් පුඤ්ඤාදී සංඛාර සිද්ධ කරන්නේ අවිද්‍යාවක්ය සංඛාරමයි. ඒක කරක් නෙවෙයි. අරූපාචර බ්‍රහ්ම ලෝකේට යන මාර්ග මාවතක් තියෙන්නේ අවිද්‍යාවක්ය සංඛාර මතම තමයි. ඒකට කියනවා ආනෙන්ජාවි සංඛාර කියලා. අපුඤ්ඤාදී සංඛාර, පුඤ්ඤාදී සංඛාර, ආනෙන්ජාදී සංඛාර මේ තුනේම පදනම වෙන තුනේ. මේ තුනේම පදනම අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපි ඇසෙන් රූපයන් දකිනකොට ඒ දකින රූපය කලින් තිබ්බා, කලින් තිබිච්ච රූපය මම දැක්කා, මම ඒක දැකලා වුණාන පස්සේ රූපය එතන මෙතුරු වෙනවා කියන කාරණේ. ඔබ අද උදේ ගෙදරින් ආවා, ආපහු ගෙදරට නැවත යන්න පුළුවන් කියන කාරණේ. මේක තමයි නැවත ඉපදීමකට සුදුසුකම කියලා කියන්නේ. නැවත ලෝකෙ ඉපදෙන්න තියෙන වීසා එක මේක තමයි. එතකොට මේකේ සම්පූර්ණ පදනම පිනුතුනේ පරිසම්පාදයේ මත පදනම් වෙච්ච අවිද්‍යාව මූලික වෙලා තියෙන කාරණේ. මේ තුලින් ඉඳගෙන දුගතියෙන් මිදෙන එක විතරක් නෙවෙයි සුගතියට යන්නත් පුළුවන්. බ්‍රහ්ම ලෝකෙට යන්නත් පුළුවන්. අරූපාචර බ්‍රහ්ම ලෝකෙට යන්නත් පුළුවන්. බුදුදහමේ මේ මාර්ගයත් විස්තර කරලා තියෙනවා. අපි බොහෝ විට පින්කම් කරද්දී අපි අහන්නේ මේ කම්මස්සකතා සම්මාදිටියේ පදනමේ ඉඳගෙන කරන අනුශාසනා අපි අහන්නේ. ඒක මුලදී අපිට අවශ්‍ය වෙනවා. නමුත් වෙනතුනි බුදුහාමර දේශනා කරේ මේ කම්මස්සකතා සම්මාදිටියේ විතරක් නෙවෙයි. කම්මස්සකතා සම්මාදිටියේ ඉඳලා දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන අතර ඊට වඩා ඉහළ දර්ශනයකුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඇයි එහෙම දේශනා කරන්න හේතුව? ඇයි එහෙම දේශනා කරන්න හේතුව? ඒකට හේතු වෙච්ච කාරණා දෙකක් තියෙනවා පින්වතුනි. මේ කම්මස්සකට සම්මාදිටියේ විතරක් ඉඳලා අපි කොයිතරම් පින්කම් කළත් අපේ ජීවිතේ ජය ගන්න බැරි අභියෝග කීපයක් තියෙනවා. අපි ජීවිතේ කොයිතරම් පින්කම් කරලා හිටියත් වයසට යනකොට තමන්ගේ ශරීරයේ දිරාපත් වෙද්දී ඒවන සංවේගයෙන් ඒවන මානසික දුක නිදහස් වෙන්න මේ සාමාන්‍ය ලෞකික කුසලයේ විතර ප්‍රමාණවත් නැහැ. තමන්ගේ ළඟම ඥාතියේ ඔබ ඊටාම ආදරය කරන ඥාතිවරයා ඔබේ ඇස් දෙක ඉදිරිපිට මරණයටපත් වෙනකොට ඇතැමිට ස්වාභාවික මරණයකින් නෙවෙයි ලෙඩකින් වෙන්න පුළුවන්. සමහර විට වෙනත් කෙනෙක් විසින් ජීවිතක්ෂයටපත් කරනවා වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී ඔබේ ඇස් දෙක ඉදිරිපිට ඒ සිද්ධිය වෙනකොට ඔබට පුළුවන් දරා ගන්න අර පින්කම් ටිකෙන්. දරා ගන්න බෑනේ. ඇතැමිට ඔබට හිතෙයි මේ සිද්ධිය දැක්කට වඩා හොඳයි මම ඊට කලින් මගේ ඇස් දෙක අඳුනා නම් කියලා. ඒ තරම් සංවේගයක් පිනතුණි අපට ඇති වෙනවා. ඇයි ඒකට හේතුව? මේ කම්මසකට සම්මාදිටිය විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ විතරක් නෙවෙයි පිනතුණි. මේ කොයිතරම් අපි ලෞකික කුසලිය තුලින්ගෙන දාන සීල භාවනා කියන පින්කම් උපරිම ලෙස සිද්ධ කළත් ඒ තුළින් විතරක් මරණයෙන් පස්සේ ජීවිතය අනිවාර්යම සුගතිගාමි වෙනවායි කියලා අපට සහතිකයක් දෙන්න බෑ. ඕනම මොහොතක අපේ හිත වෙනස් වෙන්න පුළුවන්. අපි වාගේ සාමාන්‍යයට විතරක් නෙවෙයි පිනතුණි. නිතරම සඳහන් කරන දෙයක් මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මහා දානේ දීපු කෙනා. අසිරිමත් දානේ දීපු කෙනා. අසද්දෘෂ්ට මහා දානේ දුන්නේ කවුද? කොසල් මහරජතුමා. එක සම්බුද්ධ ශාසනයක එක අවස්ථාවක විතරක් දෙන්න පුළුවන් දානයක් අසද්දෘෂ්ට මහා දානේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂුණීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා එක තැනකට රැස් කළා. උන්වහන්සේලාට අවශ්‍ය සියලුම ආහාර පාන පුද සැලකිලි වලින් කරන දානය. මේ දානය කොසල් රජතුමා දෙනකොට පින්නතුනි, ඒ දානෙට සක්‍රීය ලෙස දායක වුණා කොසල් මල්ලිකාව. ඒ කොසල් මල්ලිකාවටවත් පින්නතුනි සුගතිගාමි වෙන එක පහසුනේ නැහැ. ඔබහලති කෝසල මාලිකාවේ කතා සම්බුද්ධ ශාසනය අසද්දෘෂ්ට මහා දානය දීපු කෙනාටවත් සුගතිගාමි වෙන එක ලිහිසුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සම්බුද්ධ ශාසනයේ හිටිය ස්වාමින් වහන්සේලා තුරින් දේවදත්ත ස්වාමින් වහන්සේ මුලදී වාස් සිල්වන්ත කෙනෙක්. සිල්වත් විතරක් නෙවෙයි සීලයට ඉහළ ගිහිපෝ දුතාංග පැත්ත පවා ස්පර්ශ කරපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි ජීවිතාන්තය දක්වාම රුක් මුල් වලම වාසය කරන්න ඕන, පිණ්ඩපාතයේම යැපෙන්න ඕන, තුන් සිවුරෙම යැපෙන්න ඕන, පාංශකුළු සිවුරෙම යැපෙන්න ඕන සහ ජීවිතාන්තය දක්වාම නිර්මාංශ භෝජීව ඉන්න ඕන කියලා සපත කරපු කෙනෙක් දේවදත්ත හාමුදුරුව කියලා කියන්නේ. එහෙම කරපු කෙනාත් පින්නතුනේ මේ මොහොතේ නිරේ දුක් විඳිනවා. බුදුහාමුදුර සමග එකට විහාරස්ථානයේ වසර ගානක් හිටිය කෙනා. ඉතින් මෙන්න මේ වගේ අනතුරක් පින්නතුනේ තියෙනවා අපි මේ සසර යන ගමනේදී. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ස්වර්ගගාමී මාර්ගයේහි කම්මසකත සම්මාදිට්ඨිය තුල ඉඳගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දේශනා කර අතරේදී උන්වහන්සේ සුවිශේෂ මාවතක් අපට දේශනා කළේ මොක්ෂ මාර්ගය කියලා. විමුක්තිගාමී මාර්ගයේ මේ මොහොතේම කැලස් නිවෙන මාවතක් උන්වහන්සේ දේශනා කළා. අන්න ඒ මාවතෙහි ප්‍රධානතම අවබෝධය තමයි පින්නතුනි හේතුඵල ධහම, දුකේ හට ගැනීම නිරුද්ධ වීම, පටිච්චසමුපාදය නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. අද අපි මේ සාකච්ඡා කරන කරුණු වලින් බොහොමයක් පින්නතුනි අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ මොක්ෂමාගාමී මාර්ගයට සම්බන්ධ කරුණු මෙතෙන් පටන්. එනිසා ඔබ බොහෝ දෙනෙක් ස්වර්ගගාමී මාර්ගයේ පින්කම් ගැන ඔබ හුඟක් දන්න අය. පින්නතුන් බොහෝ දෙනෙක් තමගේ අම්මට තාත්තට හොඳට සලකලා ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් හුඟක් දාන ආදී පින් දහම් කරන විතරක් නෙවෙයි කටින පින්කම් හිටන් කරෝ පින්නතුන් මෙතන ඉන්නේනේ. ලෞකික කුසලයේ වශයෙන් ඔබ හුඟක් පින්කම් කරපු ඇත්තා. ඒව ගැන ඔබට අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒ පින්කම් ඔබ නිතර සිහිපත් කරලා කුසලයේ දිනු කරගන්න, වර්ධනය කරගන්න. මෙතෙන් පටන් අපදේශනා කරන බොහෝ කරුණු මෙන්න මේ විමුක්තිගාමී මාර්ගය සඳහා ඉලක්ක කරලා සඳහන් කරන කරුණු. එනිසා පින්වත්නි, ඔබ මේ ආන හැම දහම් පදයක්ම විමුක්තායතනයක් කරගන්නට ඕන. කෙලෙස් සංසිඳවීම, කෙලෙස් නිවීමේ අවස්ථාව මොහතක් බවට කරගන්නට ඕන හැම තත්පරයක්ම තමන් අවධානයෙන් සිටින්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පින්නතුනි අපි සඳහන් කළා ස්වර්ගගාමී මාර්ගයේදී කම්මසකත සම්මාදිට්ඨිය තුල ඉඳගෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරනවා කියලා. විමුක්තිගාමී මාර්ගයේදී මොක්ෂ මාර්ගයේ ලක්ෂණය තමයි දුකේ හට ගැනීම නිරුද්ධ වීම කියන කාරණිය දකිනවා. එතෙන්දී පින්නතුනි ඇත්තටම අපේ ජීවිතයට වන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරනවා. අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ? ඇසෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස දැනෙනවා, ශරීරයට පහස ලැබෙනවා, මනසට අරමුණු වෙනවා. මෙන්න මේ ජීවිත අත්දැකීමේ දිලක්ෂණය තමයි ඇහැට රූපයක් දකිනකොට වෙන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. මේකට තමයි දක්ෂතාවය කියලා කියන්නේ. කරණිමෙත සූත්‍රයේ සඳහන් කරනවා පළවෙනි කාරණේ මොකද්ද? ශාන්ත පදයක් කරා යන කෙනෙක්ගේ ළඟ තියෙන ඕන පළවෙනි ලක්ෂණය මොකද්ද? සක්කෝ දක්ෂතාවය කියන එක. සාමාන්‍ය කෙනෙක් මේක විස්තර කරනවා රැකියාව කරන දක්ෂණම්, ඉගෙන ගන්න දක්ෂණම්, වේගෙන් හත වාහන පදින්න පුළුවන් නම් මේව තමයි දක්ෂතාවය කියලා සාමාන්‍ය විස්තර කරනවා. නමුත් වෙනතින් බුදුහාමුදුරුවෝ වඩා ගැඹුරු අර්ථයක් මෙතන දේශනා කළේ. දක්ෂතාවය කියන්නේ මොකද බුදුදහමේ? බුදුදහමේ දක්ෂතාවය කියන්නේ වෙනතුනි ආයතන කුසලතාවය. The skillfulness in senses. ඇස පිළිබඳව තියෙන දක්ෂතාවය. කන පිළිබඳව තියෙන දක්ෂතාවය, මේ ඇස කන ආදී ඉන්ද්‍රිය හය පිළිබඳව තියෙන දක්ෂතාවය. මේ දක්ෂතාවන තමයි බාහ්‍ය සූත්‍රයේදී බාහ්‍ය දාරකීරයට බුදුහාමර දේශනා කළේ. ඒ වංහිතේ බාහ්‍ය සික්කිතම්බං දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති. බාහ්‍ය මෙහෙම හික්මෙන්න. ඇසට දැක්කනම් ඒ දැකපු ඇස තුළ හික්මෙන්න. ඒ ඇසෙන් දැකපු එක කන කරා ගෙනියන්න එපා. ඇසෙන් දකින අත්දැකීම ඇස තුළම නිරුද්ධ වෙනවා. ඒක පින්නතුනේ මනසට යනකොට පියවර ගානක් පසු කරලා යන්නේ. ඇසට දකින රූපය අපි අල්ලන්න පුළුවන් කියලා හිතනකොට පින්නතුනේ පියවර ගානක් ගිහිලා තියෙනවා. අපි ඇසට දැකපු දේ නෙවෙයි අල්ලන්නේ. ඇසට දැකපු දේ නෙවෙයි අල්ලන්නේ කිව්වහම ඔබට ඇතැමිට ප්‍රශ්නයක් වෙයිනේ. ඇසට දකින එක පින්නතුනේ වර්ණ රූපයෙන් එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධුණාට පස්සේ ඒක මනසෙන් සංඥා වේදනා විදියට තේරුම් අරගෙන ඊට පස්සේ අල්ලන්න යනකොට හම් වෙන්නේ මේ සතර මහා භූත රූප තමයි අතර ස්පර්ශ වෙන්නේ. ඒ ස්පර්ශ වෙන එක එතනම නිරුද්ධ වෙනවා. ඒකත් හඳුනගන්නේ ආයි මනසින්. පීවර ගානක් ගිහිල්ලා අපි කෑමක් කනකොට පිඟාන දිහා බලාගෙන කෑම කනෝනේ. හරියට රසයි කියලා පිඟාන කෑම දිහා බලාගෙන කනවා. පින්නතුනි මේ මොහොතේ රස දැනෙනකොට අපට හිතෙන්නේ මේ පිඟාන තියෙන කිරිබත් කෑල්ල, ඉඳිආපටික, පොල් සම්බල් ටික මේ ටික තමයි රස දැනෙන්නේ කියලා බලාගෙන තමයි කටෙන් කන්නේ. නමුත් මේ මොහොතේ රස දැනෙන්නේ මොකද්ද? කටේ තියෙන ටිකද පිඟානේ තියෙනවද? ඔව්, මේ මොහොතේ රස දැනෙන්නේ කටේ කෙනත් එක මිශ්‍ර වෙච්ච ටික තමයි රස දැනෙන්නේ. නමුත් පිඟාන දිහා බලාගෙන හරි හොඳයි මේ වඩේ කෑල්ල කියලා වඩේක දිහා බලාගෙන කනවා. පින්නතුන් අපි හිතනවා අපි හුඟක් උගත් කියලා නේ, බුද්ධිමත් කියලා. බලන්න පින්නතුන් මේ ඊටාම සරල දේවත් අපි ජීවිතේ හිතලා තියෙද? මේ මොහොතේ රස දැනෙන එක පින්නතුනි අර පිඟාන තියෙනව තරම් ලස්සන දෙයක් නෙවෙයි. ඒ කටේ තියෙන ඒ දැන් රස දැනෙන ටික බැලුවොත් අරගෙන පිඟාන පැත්තෙන් ඉතිබ්බොත් ආයෙත් මෙතන පිඟානේ තියෙන අනිත් ඒවාත් අනුභව කරන්න අපට හිතෙන්නේ නැහැ. පින්නතුනේ ඇත්තටම දැන් රස දැනෙන්නේ දිවේ තියෙන දේත් නෙවෙයි බලන් ගියාම. ඊටත් වඩා ගැඹුරු තැනකට ගිහිල්ලා ඔබ මේක හඳුනා ගන්නකොට මනසේ පියවර ගානක් ගිහිල්ලා තමයි තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ අවබෝධය කරා ගියොත් තමයි පින්නතුනේ අපට බාහිර පේන රූපයට තියෙන ඇලීම නැති වෙන්නේ. අපට ඇස් දෙක පියාගෙන දත් කූරු විකාගෙන හිටියට අපේ කෙලෙස් දුර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්තර කියලා මානවකේ වෙනත් ආගමක සාස්ෘවරයෙක් අනුගාමිකේ බුදුහාඳුර කරා ඇවිල්ලා කියනවා, බුදුහාඳුරනේ මගේ සාස්ෘවරයා කෙලෙස් අඩු කිරීම විමුක්තිය කියලා දේශනා කරන්නේ ඇසෙන් රූප නොබල සිටීම, කනෙන් ශබ්ද නොඅසා සිටීම කියලා. මේක තමයි නිවන කියලා මගේ සාස්ෘවරයා මාර්ගය හැටියට දේශනා කරන්නේ. බුදුහාඳුර මොකක්ද අහන්නේ? බුදුහාඳුර අහනවා, එහෙනම් උත්තර උපතින්ම අන්ධය, උපතින්ම බිහිරිය, එහෙනම් භාවිතින්ද්‍රිය කුද්ගල නේද, රහතන් වහන්සේල වෙන්න ඕන නේද කියලා අහනවා. ඇයි ඒ මොකුත් රූපයක් බලන්නේ? උපතින් අන්ධයි. උපතින් බිහිරිය මොකක්වත් ශබ්දයක් අහන්නේ. ඒ රාග ද්වේෂ මොහ දුරු කරපොයිද? දුරු කරපොයි නෙවෙයි පින්නතුනි. බුදුහාඳුරේ නිසා දේශනා කළේ නතේ කාමා යාන චිත්‍රානි ලෝකේ සංඛප්පරාගෝ පුරිසස්ස කාමෝ. ලෝකයේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකයේ බාහිර ලස්සන දේ තිබුණට ඒව කාමයන් කාමයන් නෙවෙයි. ඒව කෙලස් නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසංස කාමෝ. තමන්ගේ අභ්‍යන්තරේ තමයි මේ කෙලස් ටික හදාගන්නේ. එනිසා මෙන්න මේ මාවත තුල පින්නතුනේ දක්ෂ භාවයේ තාම අවශ්‍ය වෙනවා. මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දි පින්නතුනේ ආරම්භයේ පටන් අවසානයේ දක්වා යන ගමන් මඟ තුල කල්‍යාණ මිත්‍රාශ්‍රයත් ඒ කල්‍යාණ මිත්‍රයන් විසින් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත් අහන ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම නම් වූ යෝනිසෝ මනසිකාර්යය. ඒ අනුව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවෙහි ප්‍රතිපත්තිය නිරත වීමත් අවශ්‍ය වෙනවා. මෙන්න මේ මාර්ගය තුළ යද්දී පින්නතුනි ආරම්භයේදීම තමන්ගේ ළඟ තියෙන ඕන දක්ෂතාවයන් ටිකක් තමයි කරණීයමෙත සූත්‍රයේ සඳහන් වන්නේ. අද අප සාකච්ඡා කරන මේ සීලොම කාරණා මේ ඔබට දීපු ඔය ලිපි ගොනුවේ සඳහන් වෙනවා අත්පත්‍රිකාවල. ඒවා දැනට නොකියවත් කමන්නේ. පස්සේ හරි ඔබ ගෙදර ගිහිල්ලා හොඳට කියවන්න. අද අප දවස පුරාම සාකච්ඡා කරන සීලොම කරුණවල සියලුම අන්තර්ගතය ඔය ලිපි ගොනුවේ තියෙන අත්පත්‍රිකාවල සඳහන් වෙනවා. පින්නතුනි ධර්ම මාර්ගයේ යද්දී ආරම්භයේදීම තියෙන ඕන ලක්ෂණ කීපයක් අපි මුලදී සාකච්ඡා කරනවා. ඇයි ඒකට හේතුව? බුදුහාමුදුර දේශනා කරනවා ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආත්මානං කයං වදාමි නෝ අඥානතෝ නෝ අපස්සතෝ කියලා. මහණෙනි මම කෙලස් ප්‍රහීණ කිරීම සඳහන් කරන්නේ දේ පනවන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. මොකක් දන්න කෙනාටද දකින කෙනාටද මේ කෙලෙස් හට ගැනීම නිරුද්ධ වීම දන්න කෙනාට දකින කෙනාට තමයි මේකෙන් කෙලෙස් වලින් නිදහස් වෙලා විමුක්තියටපත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා කරුණවල දැන ගැනීම බෙහෙම වැදගත් වෙනවා. හැබැයි ඒ දන්න මොහොතම කරුණ දැනුවත් වෙන මොහොතම පින්නතුනේ ඔබට විමුක්තායතනය කෙලෙස් දුරු කිරීමක් බවට පත් කරන්න පුළුවන්. අස්තගි හාමුදුරුවෝ ධර්මදේශනා කරද්දිම අස්සවි හාමුදුරන්ගේ දේශනය අහලා සරුත් හාමුදුරෝ සෝවන් වුණා. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරද්දිම සමහර කුක්කුසාත රජතුමා වැනි අය අනාගාමී වුණා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරද්දී බාහිය දාරුචීරී වගේ අය රහත් වුණා. සුද්ධෝදන රජතුමා බණහදි සෝවන් වුණේ. සුද්ධෝදන රජතුමා බණහමෙන් ඉඳි ධනාගාමී වුණේ. අවසාන මොහොතේ බුදුහාමුදුරෝ රජතුමාගේ සේයකී සාතගාමෙන් ධර්ම දේශනා කර ජහත් වුණේ. රජකම උසලද්දිමයි රහත් වුණේ සුද්ධෝදන රජතුමා. එනිසා වෙනතුනි මේ දේශනා කරන හැම කර්මයක්ම හොඳට නුවණින් මෙනෙහි කරමින් කෙලෙස් ඇතිවන නිරුද්ධ වෙන ආකාරය හොඳට නුවණින් දකිමින්ම ධර්මය ශ්‍රවණය කරන්න. බුදුහාමුදුරෝ දේශනා කරනවා ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අපේ ළඟ අභ්‍යන්තර ගුණධම් ටිකක් තියෙනට ඕන. එහෙම නැත්නම් අපිට ධර්මය අහන්න පුළුවන්. ධර්ම කරුණු හොයාගෙන මතක තියාගන්න පුළුවන්. හැබැයි පින්නතුනි ධර්මයේ තමන්ගේ ජීවිතයට ඇතුළට කිඳා බහින්නේ නැහැ. ඒ ධර්මයෙන් ලැබෙන සාන්දෘෂ්ටික ඵලය අකාරික ගුණය තමන්ට ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාන් වහන්සේ මෙත්ත සූත්‍රයේ කරණීයමෙත් සූත්‍රයේ මේ ගුණ දහම් ටික අපට මුලින්ම හඳුනලා දෙලා තියෙනවා. පින්නතුනි මම හිතන්නේ අපි බොහෝ දෙනාට කරණීයමෙත් සූත්‍රය මතකයිනේ. සූත්‍රණි පාඨෙත් මේක තියෙනවා. ඒ වගේම කුද්දක පාඨ කියන ග්‍රන්ථෙත් මේක තියෙනවා. එකම සූත්‍රේ. මම හිතන්නේ පින්නතුනි මෙත් සූත්‍රය තමයි නැත්නම් කරණීයමෙත් සූත්‍රය තමයි බෞද්ධයාගේ ජාතික ගීය වෙන්න ඕන. බුද්ධිස් ඇන්තම් එක. මේක තමයි සම්පූර්ණ අපේ ගමන් මඟ තීරණය කරන දර්ශනය මේ තුල තියෙනවා. යම් කිසි නිවීමක් කරා ශාන්ත පදයක් කරා යම් කිසි කෙනෙක් යන බලාපොරොත්තු වෙනවා නම් ඒක නා ආරම්භයේ පටන්ම ඇති කරගත යුතු ගුණ දහම් ටික මේ සූත්‍රයෙන් ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. මුලදී බුදුහාම දේශනා කරනවා සක්කෝ උදෝච සූදෝච සුවචෝ චස්සමුදානති මාන. ඒක නා දක්ෂ වෙන්න ඕන. කුමක් සඳහාද දක්ෂතාවය? දක්ෂව නියම ධර්ම වෙත සමීප වෙන්න නියම කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න දක්ෂතාවයක් තමයි තියෙන්න ඕන. විමුක්ති ගාමී මාර්ගයේ අන්තවලට නොමෙටි යන මධ්‍යමාවත මැදුම් පිළිවෙත මධ්‍යයේ සූත්‍රයේ සඳහන් වන අන්තගාමී තත්ත්වයන් කිසිසේත්ම ස්පර්ශ නොකරන විදිහට සම්පූර්ණ මැදමාවතේ යන ගමන අපි තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ වගේම ඍජු වෙන්නට ඕන අවංක බව honesty. අවංක භාවයේ පින්තුනේ හැකියතා දිනු කර ගන්නට ඕන. එකපාර අපට සම්පූර්ණම අවංක වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් පින්තුනේ ටිකෙන් ටිකේ අවංක බව දිනු කර ගන්නට ඕන. අවංක බව පින්තුනේ ඇතැම් විට අපේ ළඟ දැන් 10%ක් වේ කියන වෙන්න පුළුවන්. ඒක 120ක් කරගන්න 120 නම් 30 කරගන්න 180 කරගන්න 190 කරගන්න 99 කරගන්න මේ පින්තුනේ කවදා හරි අපි ඒක 100ක් බාරපත් කරගන්නට ඕන. මොකක්ද අවංක භාවය කියලා කියන්නේ පින්තුනේ? මොකක්ද අවංක භාවය කියලා කියන්නේ? ඇත්තටම ලෝකෙ මිනිස්සු අවංක භාවය කියලා නෙවෙයිවල් විස්තර කරනවා. නමුත් බුදුදහමට අනුව මොකක්ද අවංක භාවය කියන එක කියන්නේ? බුදු දහමේ හැටියට අවංක භාවය කියලා කියන්නේ පින්තුනි. තමන් ධර්මයේ නාමයේ මොකක් කළත් තමන්ම තමන් ගැන බලන්න, තමන් මේක කරන්නේ කුමක් සඳහාද? තමන් මේක කරන්නේ කුමක් සඳහාද? තමන්ගේ තෘෂ්ණාව, දෘෂ්ටි, මාන්න කියන මෙන්න මේ දේවල් අඩු කරගන්නද වැඩි කරගන්නද තමන් මේක කරන්නේ කියලා බලන්න. ඕක තමයි නියමාවක අවංකකම කියලා කියන්නේ. ඇත්ත කතා කිරීම විතරක් අවංකකම වෙන්නේ නැහැ පින්නතුනි. අපි බොහෝ විට ලොකෝ පින්කම් කරනවා. කල අවසානයේ කීර්තිය බලාපොරොත්තු වෙන්නේ. සමහර ධර්මයේ හැසිරෙනවා අපි. අන්තිමට සක්කාය දිට්ඨිය මම මගේ කියන සංකල්ප මං ආවල් කෙනෙක් මම ආවල් ප්‍රතිපත්ති වල ඉන්න කෙනෙක් කියලා දැඩි තමන්ගේ සක්කාය දිට්ඨිය අන්තිමට තහවුරු වෙච්ච විතරයි. පින්නතුනි මේ යන ගමනේදී සක්කාය දිට්ඨි විතරක් නෙවෙයි අස්මානේ පවා සුණු විසුණු වෙන දර්ශනයක තමන් ඉන්නට ඕන. පුද්ගල සංඥාව දුර වෙන ගමන මාර්ගත තමන් ඉන්නට ඕන. ලෝකයා තමන් ගැන තමන් හොඳ කෙනෙක්, ගුණවත් කෙනෙක්, සෝවාන් කෙනෙක් ආදී ලේබල් අරගෙන පුළුවන්. හැබැයි සෝවාන් වෙච්ච කෙනාට සෝවාන් වෙච්ච කෙනෙක් ඉතුරු වෙලා නැහැ. ලෝකයා රහතන් වහන්සේ කෙනෙක් කියලා පනවනවා. රහතන් වහන්සේද රහතන් වහන්සේ කෙනෙක් හමු වෙන්නේ නැහැ. මෙන්න මෙවැනි දර්ශනයක් කරා යන තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න අඩු වෙන යන දර්ශනයක තමන් හැම මොහොතකම ඉන්නට ඕන. පන්සලට ඇවිල්ලා භාවනා පන්තියට ආපු වෙලාවයි තරක් නෙවෙයි පින්නතුනි. අඩු ගානේ සරලම දෙයක් තියා තමන් ඇඳුමක් අඳිනකොට තමන් බලන්නේ මේ ඇඳුම අඳින්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු වෙනද වැඩි වෙනද කියලා. තමන් දරුවෙකුට උගන්වනකොට දරුවා පාසලේ විභාගයක් ගන්න වෙනත් කෙනෙකුට කියනකොට එතෙන්දිත් බලන්න මෙහෙම කියන්නේ මගේ තෘෂ්ණා දෘෂ්ටි මානෙ වැඩි වෙනවද අඩු වෙනවද කියලා. දරුවගේ සාර්ථකත්වයේ කියන්නේ කීවට ගැටලුවක් නැහැ. බුදුහාඳුරත් කියලා දෙන මම බුදුවරේ කියලා. සමහර රහතන් වහන්සේලා බුදුහාන ළඟදී ඇවිල්ලා උන්වහන්සේලාගේ මාර්ගඵල ගැන කියලා කියන ගැටලුවක් නැහැ. හැබැයි අපි සම්පූර්ණ තමන්ගේ හිත ගැන සැලකිල්ලෙන් ඉඳගෙන තමයි මේක කරන්න ඕනේ. කෙනෙකුට ඒක තෘෂ්ණා දෘෂ්ටි මාන වැඩි වෙන විදිහට කරන්නත් පුළුවන්. කෙනෙකුට ඒක දුර වෙන විදිහේ දර්ශනයක ඉඳගෙන කරන්නත් පුළුවන්. ඒ නිසා වචනයක් කියමව නෙවෙයි ගැටලුව. ඒක කියන්නේ තමන්ගේ මේ මොහොතේ හිතේ තියෙන මානසික මට්ටම මොකද්ද කියලා තමන් තමන් ගැන බලන්න අවංක වෙන්න. උජෝච සෝජෝච වඩාත්ම ඍජු වෙන්න. ඊට පස්සේ සෝච කියලා ගැතියක් තියෙනවා පින්නතේ. මේක ඉතාම වැදගත් එකක්. සෝච කියලා සාමාන්‍යයෙන් අපි පරිවර්තනය කරන්නේ ඔබීඩියන්ස් කියලා. නැත්තම් කීකරු බව කියලා. පින්නතේ මේට වඩා ගැඹුරු අර්ථයක් සෝච කෙනෙක්ගේ තියෙනවා. සෝච කියන්නේ මොකද්ද? සෝච කියන්නේ යමක් ඇහෙනකොට ඒකට සාවධාන වැහුම්කම් දෙන ස්වභාවය. අහන්න සෝදානම් බව. පින්නතුනි මේක ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තියෙන ලක්ෂණයක්. දැන් මේ පිනතුණුගේ හැම දිනාකම ළඟම ඒක තියෙනවා. මේ පිනතුණ ඇතැමිට හුඟා දැනුගත් අය, උපාධිය තියෙන අය. ඇතැමිට වයසිනුත් හුඟා ප්‍රියමත් අය. හුඟා කයක ආරක්ෂා කරලා තනතුරු දරලා තමන්ගේ දරුවන්ට හුඟා උගන්න පුළුවන්. නමුත් ඔබට ඔබේ තියෙන සීලම සුසුම් පස්සෙක කියලා මේ දේ අහන්න ඕනේ කියන අවංක උත්සාහය ඔබේ ළඟ තියෙනවා. අනේ නිසා තමයි ඔබ සාවධානව හොඳට සක්විලිය සමයකට අහුම් කර දෙන්නේ. මෙන්න මේක තමයි සෝච බව කියන්නේ. ධර්ම මාර්ගයේ ඉදිරියෙන් ඉඳන්ම මේක තියෙනට ඕන. පින්නතුනි මේ සෝච බව කියන එක අඟුලි මාල ළඟක් තිබුණා. මිනිසුන් සිය ගාන ඝාතනය කරපු අඟුලි මාලට බුදුහාමරණ සිද්ධෝනේ වචන හතරයි කියන්නේ. අඟුලි මාල මම නැවත නැවත නවතින කියලා. හැබැයි පින්නතුනි ගුරුවෙල කාශ්‍යපගේ ළඟ මේ සෝච බව තිබුණේ ගුරුවෙල කාශ්‍යප කියන්නේ මිනිස්සු මරපු කෙනෙක් නෙවෙයි. ආගමික ශාස්ත්‍රවරයෙක්. සිය ගාන ශිෂ්‍යයන් ඔහේ හිටියා. නමුත් එහෙම හිටිය ගුරුවෙල කාශ්‍යපගේ ළඟ මේ සෝච බව තිබුණේ නැහැ. බුදුහාමරණ සිද්ධ වුණා. දවස් ගානක් ගුරුවෙල කාශ්‍යපගේ සමග සිටින්නේ. ඊට දෙබහ 1500ක් විතර පාන්න වුණා සෝච බවට ගන්න. ඊට පස්සේ තමයි බණ කිව්වේ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඇතුළු පස්සක මහණට ධර්ම දේශනා කරද්දී ඔහුට මුලින්ම සෝච බවයි තිබුණේ නැහැ. යන් යලි බුදුහාමුදුරණ සිද්ධ වුණා උන්වහන්සේ කියන දේ අහන්නට එයාගේ මානසික මට්ටම සකස් කරගන්න. ඇයි ඕ මුලදී මේක අහන්න සූදානම් වුණේ නැහැ? පස්සක මහණන් හිතුවේ දුක නිදහස් වෙන නම් ශරීරයේ දුක් බියලම තමයි මේ මග යන්න ඕනේ කියලා මුන් තේරුම් ගත්තේ. එනිසා මේ මග තේරුම් ගත්තේ නැහැ. නමුත් පස්සේ හෝ බුදුහාමරණ සුවච වුණා. එනිසා සුවච බව කියන එක පින්නතුනි ආරම්භයේදීම තියෙනවනේ ඉතාම වැදගත් ලක්ෂණයක් අපි ඇක්ටිව් ලිස්නින් කියන එක. මෘදු ගතිය. අපි ෆ්ලෙක්සිබල් කියලා කියන්නේ. නම්‍යශීලී බව කියන එක තියෙනවනේ පින්නතුනි දැඩි ගති තියෙන කෙනාට මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න අමාරුයි. ඊළඟට අනතිමානී දැඩි මාන්නය අඩු වෙන්නට ඕන. සන්තුෂ්ඨකෝච ලැබෙමින් සතුටු වෙන්න ඕන. යථා ලාභ යථා බල යථා සත්‍ය කියලා කියනවා. තමන්ට දැනට ලැබිට තියෙන ලාභය ගැන, තමන්ට දැනට තියෙන ශක්තිය ගැන, මෙන්න මේ වගේ මේ මොහොතේ තමන් ඉන්න දේ ගැන කිසියම් තෘප්තියක් තමන්ගේ ජීවිතේ තියෙනට ඕන. නැත්නම් නිතරම මරණාසන්න මොහොත දක්වාම අතෘප්තිකර ජීවිතයක් ගත කරන්නේ. ඕනෝ ලෝකෝ අතිත්තෝ සංහා දාසෝ කියන්නේ මේකයි. ලෝකේ නිතරම අතෘප්තිකර වෙන්නේ. ඒ අතෘප්තිකර බව ඉන්න කෙනාට පින්නතුනි මේ ශාන්ත වූ ගමන් මඟ මුණ ගැසෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ අපි තවත් ඉගෙන ගන්න හොඳ නැහැ, රැකී රක්ෂා කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ දේවල් කරන ගමන් තමන් දැනට ලබාගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා නම් ඒ දේ ගැන සතුටු වෙන්නට ඕන. බොහෝ දෙනෙක් අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවසේ පින්නතුනි කවදාවත් එන්නේ නැහැ. අර බාලගිරි දෝෂය වගේ. පින්නතුනි තමන්ට ජීවිතයේ ලස්සනම දවස තමයි අද දවස කියලා හැමදාම දැකන හිතන්න. අනාගතයේ ගත වෙන පින්නතුනි තමන්ට ළඟම ඉන්න ඥාතීන් තමාගෙන් වෙන් වෙලා යනවා. තමන් තින ලක්ෂණ රූපේ හැම දවසකම ටිකෙන් ටික පියපත් වෙනවා. දිනෙන් දින පින්නතුනි අපි සුසාන භූමිය කරා ළඟා වෙමින් ඉන්නේ. ඒ නිසා අදට වඩා හිත නෙවෙයි හැමදාම පින්නතුනි හිතන්න මේ සම්බුද්ධ ශාස්ත්‍රයක් තියෙන දුර්ලභ මානසික භාරයක් ලැබපු ලක්ෂණ වටා පිටාවක් තියෙන භාග්‍ය සම්පන්න අද දවස තමයි මගේ ජීවිතේ වටිනාම ලක්ෂණම දවස කියලා හැමදාම සතුටු වෙන්න තෘප්තිමත් වෙන්න සන්තෝෂ කියන්නේ ඒකයි. සුබර පහසුවෙන් පෝෂණය කරන්න හැකි අවස්ථා අඩු කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අපකීච්චෝච කටයුතු ටිකෙන් ටික පින්නතුන අඩු කර ගන්නට ඕන. තමන් කරන මූලික දේවල් කරන අතරේදී වැඩිපුර දේවල් කරන ගතිය අනවශ්‍ය ගමන් බිමන් පුද්ගලයන් ඇසුරු කිරීම කටයුතු වචන බාරිතය මේ හැම දෙයකින්ම පින්නතුනි වැඩි දේවල් ටිකෙන් ටික අඩු කර ගන්නට ඕන. අපකීච්චෝච සල්ලහෝති සැහැල්ලු ගති පැවතුම් ඇති වෙන්නට ඕන. සරල ජීවිතයක් ගත කරන්න ඕන. ඕනම තැනක අවම පහසුකම් වලින් ජීවත් වෙන්න පුළුවන් විදිහට මානසිකත්වයක් තමන් හදා ගන්නට ඕන. සංකේන්ද්‍රියෝච ඇස කන ආදී ඉන්ද්‍රියන් පුලුවන් තරම් සංවර කරගන්නට ඕන. අපිට සංවර කරන්න අමාරු ඉන්ද්‍රිය දෙකක් තියෙනවා. එකක් ඇස, අනිත් එක දිව. ඒ නිසා ඇසට දකින රූප ගැන දිව ගැනත් වෙනතුනේ හුවා අපේ සංවර සීලය වෙනට ඕන. විශේෂයෙන්ම අපට වැඩි හිටියයි අපේ ගුරුවරු අපට නිතරම කියන දෙයක් තමයි කටපරිස්සම් කරගන්න කියලා නේ. කටපරිස්සම් කරගන්න විදි දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි කටට දානේ වැතුළු කන්න ඒවා. කෑම බීම. ඒක නම් මොකක් වුණත් තමයි උපරිම මැරෙන එක විතරයි. පින්නතුනේ තව දෙයක් තියෙනවා. කටින් පිට ගන්න ඒවා. ඒ නිසා කටට ඇතුළු කන්න ඒවායි කටින් පිට වෙන දේවල් ගැන නිතරම සැලකිල්ලෙන් සංවර සීලවින්න. ඒ නිසා වචන කතා කරනකොට කෑම බීම ගන්නකොට කියන මේ අවස්ථාවේ පිටාම වැදගත් වෙනවා. නිපක කියලා ලක්ෂණයක් තියෙනවා. නිපක කෙනෙක්ගේ තේරුම් ගන්නක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රඥාවට නිපක කියලා කියනවා. සරල තේරුමක් ගත්තොත් ස්ථානෝචිත ප්‍රඥාව. ඒ ඒ තැනදී අදාළ විදියට කටයුතු කරන්න තියෙන දක්ෂතාවය. මේකත් අපේ ළඟ තියෙනවන දක්ෂතාවයක්. පින්නතුනි ඊළඟට අප්පගම්බෝ දඩම්බර නැති බව. මේකත් වැදගත් ලක්ෂණයක්. මේකත් අපි දමන ගහලා නිකන් අපි අර නහයට ආන්නේ නැහැ කියලා කියන්නේ. අන්න එහෙම නොවෙන්නට ඕන. ටිකක් සංවේදී වෙන්නට ඕන අනිත්‍යය ගැන. Tamanta බාහිරත් ලෝකේ මිනිස්සු ඉන්නව නේද කියලා අනිත්‍යය ඒ දෙස හිතන විදියට හිතන්න හුරු වෙන්න. අපිට ප්‍රශ්නයක් ආවම අපි අපේ ගැන විතරයි බලන්නේ නේ. බලන්න ඒකට තමන් ප්‍රතිචාර දක්වනකොට ඒ විදිය ප්‍රතිචාරයක් අනිත් කෙනා ඔබට දක්වනකොට ඔබට ඇති වෙන්න පුළුවන් තත්ත්වය මොකද කියලා බලන්න. ඒ නිසා වෙනතුනේ ධර්මාර්ගය යද්දී තියෙන ලක්ෂණය තමයි අනිත්‍යය ගැන හිතන්න. බොහෝ දෙනෙක් වෙනතුනේ මේ සමාජයේ ඉන්න අය ඔබ තරම් ධර්මය දන්නේ නැති අය ඉන්නේ. ඔබ තරම් නිරෝගියෙක් නෙවෙයි ඉන්නේ. ඔබ තරම් සංවරකීලියෙක් නෙවෙයි ඉන්නේ. පින්නතුනේ ඔබ තරම් ධර්මය දන්නවා නම් අනිත් අය ඔබ විශ්වාස කරනවද? ඔබට වඩා හොඳයි ඒකත් තියෙන්නේ. ඔබ දන්න ධර්මයේ ටික ඒ මිනිස්සු දන්නව නම් ඔබ ওই අද ඉන්න තත්ත්වයට වඩා හොඳයි ඒකත් තියෙන්නේ. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනේ. ඒ නිසා ඔබට කාටවත් බාහිර කෙනෙක්ගේ චරිතය නිසාවත් ගති ලක්ෂණය සද්දොස් කියන අයිතියක් නැහැ. ඔබ දන්න ධර්මයේ ටික ඔබ ඇසුරු කරපු ගුරුවරු, කල්යාණ මිත්‍රයන්, පින්වත් අම්මල තාත්තලා ඒ ඇසුරු කරපු ප්‍රමාණය ඔබ විවේචනය කරන දොස් කියන අනිත් කෙනා ඇසුරු කළ තියෙනවා නම් මේ මොහොත වන විට ඒ අය ඔබට වඩා හොඳයි. මේක නිතරම පින්නතුනේ මතක තියාගන්න. අමතක වෙනවා නම් ගිහලා ලියාගෙන හරි තියාගන්න. නිතර පේන ස්ථානෙ. මාතරන් අනිත් කෙනා ධර්මය දන්නවා නම් ඔහු මට වඩා හොඳයි කියලා. පින්නතුනි මේ ගුණ දහම් පෙරන් යන්නට ඕනේ. මෙහෙම වෙන්න මොකද වෙන්නේ පින්නතුනි? අපි ඉක්මනටම ධර්මාර්ගය ඉදිරියට යනවා. අපි අනිත්‍යයෙන් විවේචනය කරනවා කියලා අඩු වෙනවා. ඇත්තම පින්නතුනි විවේචනය කරනවා කියන්නේ මොකද්ද? බාහිර පුද්ගලෙක් නිර්මාණය කරගෙන විවේචනය හෝ ගුණ ඝතනය මොකක් කිව්වත් ඒ මොහොතේ තමන්ගේ හිතේ පංච උපාදාන ස්කන්ධයක් හටගන්නේ. තමන්ගේම පංච උපාදාන ස්කන්ධයට ආස කිරීම තමයි මේ කරන්නේ. ඒ මොහොතේ විවේචනයට තමන් ආස කරනවා. අනිත් කෙනාට බනිනවා කියලා බනින්නේ මොකටද? තමන්ගේම මේ පංච උපාදාන ස්කන්ධයට මේ බනින්නේ. සම්පූර්ණයෙන්ම පින්නතනි අපි මේ අවිද්‍යාව තුල ගිලිනෙ ඉන්නේ. නැන්න මෙතනින් එළියට එන්න නම් අපේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ නැමැති ඇස ආලෝකය දීප්තිය අපට ලැබෙන්නට ඕන. එහෙම නැත්නම් ජීවිත කාලයක් අපට මිනිසු විවේචනය කරන්න පුළුවන්. මේ අවුරුදු 80 නෙමෙයි. අවුරුදු 500ක් වුණත් විවේචනය කරන්න පුළුවන් සමාජය. 500 නෙමෙයි 5000ක් වුණත් විවේචනය කරන්න පුළුවන් දේවල් ලෝකේ තියෙනවා. එහෙම කාලයක් නෙවෙයි පින්නතුනේ අපට ලැබුණේ. මේ අර අකුණක් ගන්නවා වගේ ඉක්මනට වැහැවිලා ජීවිතයක් අපට මේ ලැබුණේ. ඉක්මනටම තමනුත් මේ ධර්මයේ ප්‍රයෝජන අරගෙන තමන් ඉතාම ආදරය කරන යම්කිසි කෙනෙක් ඔබෙන් දියව වෙනවා නම් වෙන වෙනවා නම් ඒ වෙන් වෙච්ච කෙනාගෙන් වැඩිපුරම දුක හට ගන්නවා නම් අන්න ඒ කෙනාට හැකි තාක් ඉක්මනින් මේ ධර්ම පණිවිඩය දෙන්න. හැබැයි එයාගේ ළඟ එක ගුණයක් තියෙනවා. මොකද්ද ගුණය? එහෙනම් ගන්දීම බොහොම හොඳයි. සුවච බව කියන ගුණය එයාගේ ළඟ තියෙනවා නම් තමයි අපිට මේ උපකාරය කරන්න පුළුවන්. නැත්නම් බෑ. ධර්මයේ දෙන එක පිනතුනේ මේක කවුන්සලින් වගේ වැඩක්. කවුන්සලින් බලෙන් ගෙනල්ලා බැලලා අද්දක බැලලා දෙන්න බෑ. ක්ලයන්ට් කැමති වෙනවා. එහෙම වුණොත් තමයි එයාට මේ ධර්මයේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ නිසා අපිට මේ අපගබ්බ කියන වචනේ වැදගත් වෙන එක අපි ටිකක් පැටිගානකට ගියේ. කුලේසු අනනුගිද්දෝ කුලයන් වෙත පවුල් වෙත දැඩි ඇලෙන ගතිය. බාහිර කුලවලට කරන්නේ තමන්ගේ පවුලටම. හැබැයි මේක තමන්ගේ ඥාතින හුවා ඇලිලා ඉන්නේ. තමන්ගේ දරුවෝ ගැන විශාල කාර්යයක් අප කරනවා. දරුවෝ විතරක් නම් කමන්නේ මොනුගුරු මිනිබිරියොත් දෙන්නේ විශාල කාර්යයක් අප කරනවා. පින්නතුනි ඒ අයට දැන් මේ වගේ රටක නම් විශේෂයෙන්ම ඔබ දන්නවා වාහ මෙයයි බදාගෙන වඩාගෙන ඉන්න ඕනේ. ඒ අයට අවශ්‍ය මගපීමින් කළා ඔබේ විමුක්තිය සඳහා ඔබ වැඩිපුර කාලයක් අප කරන්න. මෙහෙම නොවුනොත් පින්නතුනි අපේ වටිනාම ජීවිතය අපි මේ පින්වන්තව ලැබපු ජීවිතේ නිකුරුණේ අපිට රැයවල යනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ලක්ෂණ ටික තියෙන අතරේදී ප්‍රධාන කාරණයක් තමයි නැච කුද්දන් සමාචරයකින් කී යේන විඤ්ඤෝ පරිපෝදිනු. නොනැත්තන් විසින් දොස් කියන සොළු වරදක්වත් නොකර ඉන්න බලන්න. මෝඩයන් 1000කින් පින්නතුනි ගුණකට නැහැ කොට වඩා වටිනවා. බුද්ධිමත් කරුණාවන්තේ එක්ක ගුරුවරයෙක්ගෙන් බැනුම් අහන්නේ. අපට හම්බෙච්ච හොඳම ගුරුවරු පින්නතුනි වැඩිපුරම කළ තියෙන බැනුවේ. දකින හැම මොහොතම අඩුවක් කියන බණින එක කරන්නේ. තමයි ගහන්නත් හදන්නේ. ඒ ඇයි තමයි පින්නතුනි හොඳම අය. අපි ගැන ගුණ කතන කියන අයගෙන් පින්නතුනි අපට ඉගෙන ගන්න දෙයක් නැහැ. අපි නම් අපි ගැන ගුණ කතන කියන අය හොඳට මතක තියාගන්න අපේ ගුණවලින් 10%ක් විතර දැනගෙන තමයි වර්ණනා කරන්නේ ඔය. ඔබේ ගුණවලින් 100%ක් ඒ අය දන්නේ නැහැ. ඔබේ හොඳ ලක්ෂණ වලින් 10%ක් විතර දැනගෙන තමයි ඔබ ගැන හුවාක වර්ණනා කරන්නේ. ඉතින් ඔබේ ගැන ආඩම්බර වෙන එක හොඳද? තේරුමක් නැහැ පින්නතුනි. 100%ක් දැනගෙන වර්ණනා කරත් පින්නතුනි, ඒකෙන් ඇත්තටම අපට ලොකු ප්‍රයෝජනයක් නැහැ. අපිට ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒ නිසා වටින්නේ අපි අඩුපාඩුවක් වෙන්නලා දෙන අය එයා නිදානයක් දක්වන වගේ බලන්නයි කියලා කියනවා පින්නතුනි. මෙන්න මේ කරුණික අපි සඳහන් කළේ ආරම්භක පියවරක් විදියට. ඔබට දීපු අත්පත්‍රිකාවල පළවෙනි අත්පත්‍රිකාවේ තියෙන සීලය කියන ගුණයට අයිති වෙන කරුණික තමයි මේ කිව්වේ. සාමාන්‍යයෙන් අපි ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕන, සොරකමින් වැළකෙන්න ඕන, මේ ආදී කාරණා ටික අපි කියනවා. කිව්වට මෙන්න මේ ඊට යටින් තියෙන යටපතුලේ තියෙන ගුණාංග ටික අපේ බොහෝට ගිලිහෙනවා. පින්නතුනි මෙන්න මේ ගුණාංග ටිකත් එක්කම අපේ ළඟ යන්න ඕන කාරණේ තමයි මෛත්‍රිය යන්නට ඕන. ඒ වගේම ප්‍රඥාවත් යන්නට ඕන මේ සියල්ලම කරුණුත් එක්කම. ඉතින් අප මේ සාකච්ඡා කළේ ආධ්‍යාත්මික ගමන මාර්ගය යන කෙනෙකු ළඟ තියෙන ලක්ෂණ. ඕනම මනෝවිද්‍යාවක, සමාජ විද්‍යාවක යම් කිසි පුද්ගලයෙකුගේ මානවීය ගුණාංග පර්සනලිටි එක දිනු කරන්න තියෙන ලක්ෂණ ටික ඔක්කොම මේ සූත්‍රය තුල තියෙනවා පින්නතින්. ඒ සියල්ලක්ම කරුණ කිහිපයකට ඕන කැටි කරන්න පුළුවන්. එකක් තමයි අවංක භාවය. ඊනට සුවච බව, මෛත්‍රිය, ප්‍රඥාව. ඒකිනුත් ගත්තොතින් සීලේ කොටසට ටික පින්නතුනි ප්‍රධාන දෙයක් තමයි අවංක භාවය සහ සුවච බව කියන මෙන්න මේ ලක්ෂණ දෙක අපට අවශ්‍ය වෙනවා. මෙන්න මේ දෙක පින්නතුනි සීලයේ ටිකෙන් ටික සම්පූර්ණ වෙනකොට බුදුදහමේ තියෙන සීලය සාමාන්‍ය ලෝකයන්ට ආගම් වල කියන සීලය වගේ දෙයක් නෙවෙයි. කම්මච්චකතා සම්මාදිටිය තුළ ඉඳගෙන රකින්න සීලය තුළ නරක වචන, බොරු, කේරං ආදී කතා නොකරඳීමත්, ප්‍රාණඝාතයේ සොරකම, කාම මිත්‍යාචාරය ආදී දේවල් වලින් වැළකී සිටීමත් කියන කාරණා ටික තමයි සාමාන්‍ය ලෝකෙදි කියන්නේ. නමුත් පින්වත්නි බුදුහාඳුරන්ගේ ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේ හැම කරුණක්ම සම්මා දිට්ඨිය පෙරටු කොට යනවා. සම්මා දිට්ඨි පුරේ ජවන් කියන එක. දිට්ඨින්ච අනුපදම්ම සීලවා දස්සනේන සම්සන්නෝ. දෘෂ්ටීන වලට නොවේටි. සිල්වත් වෙන කෙනාට තමයි මේ ගමන සාර්ථක වෙන්නේ. අන්න ඒ සීලය. සීලෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් සීලයත් එකට පිරිසුදු වෙන්නට ඕන. හරියට එකකටකින් අනෙක් එකක් පිරිසුදු කරන වගේ සීලයෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් සීලයත් දෙක එකට සෝදන්නට ඕන. සාමාන්‍ය ලෝකයේ බාහිර පුද්ගලයේ හිඳගෙන සිල්වත් වෙනවා මේක තේකෙක් මිලා. බුදු දහම තුළ පේන තියෙන සමාධියෙන් කරන්නේ බාහිර රූපය පුද්ගලයේ පැනෙන්නේ නැති විදියටම මේ පැත්තෙන් හිටිනවා. දැන් අපි බාහිර සත්‍යයක් ඉන්නවා අනේ මන්නක් සත්තු ඝාතනය කරන්න හොඳ නැහැ කියලා මේ පැත්තෙන් හිටිනවා. ඒ වෙන්නේ සීලයක් නෙවෙයි පිනතනේ මේ ආර්ය සමාධිය තුළ තියෙන්නේ. ඒක කම්මස්සකතා සමාධිය තුළ සීලයක් වෙන්න පුළුවන්. හැබැයි මේ කියන යම් සාන්තපදයක් කරා යන ගමනේ තියෙන සීලෙම සීලයක් නෙවෙයි. ඒ සීලය තුළ ඔහුට බොරු කියන කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ. දැන් අපි ඔඩියන්ස් එකට කතා කරන්නේ කොහොමද? පින්නතුනි ඔඩියන්ස් එකක් තමයි මේ පැත්තෙන් හදාගන්න. මේ පැත්තෙන් ඔඩියන්ස් එකක් හදාගෙන තමයි අපි බණ කියන්නේ. ඔබත් මේ පැත්තේ හාමුදුරු කෙනෙක් ඉතින් නිර්මාණය කළ තමයි බණ අහන්නේ. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලියේ ධර්ම දේශනා කරන විදිය සාමිනාතුල ඔබ දන්නවා ඇතිනේ. ශ්‍රී ලංකාවේ ගුවන් සංස්ථාවේම ධර්මය පරිගත කරන විදිය සාමිනාසෙලා. දන්නවද කොහොමද කියලා? නිකන් කාමරයක් විතරයි තියෙන මයික් එක විතරයි තියෙන්නේ. ගිහිල්ලා පින්නතුනි කියලා 1000කට බණ කියනවා වගේ කියන හිතින් නිර්මාණය කරගන්න. එහෙම තමයි රෙකෝඩ් කරන්නේ. දැන් නම් අලුත් ක්‍රමයකට කටිය ටිකක් ගේනවා. අලුත් ක්‍රමයක් වෙනස් වෙලා තියෙනවා. නමුත් කලින් කරේ එහෙමයි. පාසල් ගන්න කෙනා මුලදී පාසල් ආරගෙන යා වෙන වැඩකට යනවා. එහෙමයි තියෙන්නේ. පින්නතුනි ඒ ගුවන්විදුලියේ බණ කියන එකයි මේ බණ කියන එකේ වෙනසක් නැහැ. ඒකට මෙතෙන්දි බණ කියන්නේ පින්නතුනි බාහිර ඔඩියන්ස් එකක් මානසික නිර්මාණය කරගෙන. ඒ නිර්මාණය කරගන්න ලෝකෙට තමයි මේ බණ කියන්නේ. ඔබ බණ අහන්නත් එහෙමයි. මේ ලෝකයේ අපි කරන දේවල් බොහොමයක් වෙනතනෙ අපේ මානසික නිර්මාණය කරගෙන තමයි මේ කරන්නේ. ඔබේ අම්මට ඔබ උපස්ථාන කරනකොට මේ මගේ අම්මා කුඩා කාලේ ඉඳන් සැලකපු අම්මා කියලා මේ පැත්තෙන් අම්මා නිර්මාණය කරගෙන මේ අම්මට සැලකන්නේ. ඔබේම දුවෙක් හෝ පුතෙක් ගැතනම හිටියොත් මේ මගේ ආච්චි ආච්චිත් එක්ක මම පන්සල් ගියේ කියලා ආච්චි ගැන හිතලා තමයි දරුවා ආච්චි දිහා බලන්නේ. අපට අයිති ලෝකේ ආධ්‍යාත්මික ලෝකේ අපේ අතීත අධ්‍යයන ටිකට අනුව අවිද්‍යා පාදකව මේ පැත්තෙන් නිර්මාණය කරගෙන තමයි අපි මේ බාහිර ලෝකයේ ගුණගතන ප්‍රශංසා දෝෂාරෝපණ කරන්නේ. ඉතරක් නෙවෙයි බාහිර තුල මධ්‍යස්ථ හික්මෙලේ ඉන්නේ මේ අවිද්‍යාව තුල මෙඳගෙන. බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල සීලය කියන්නේ මෙන්න මේ යථාර්ථ අවබෝධ කරගෙන බාහිර ලෝකයේ ප්‍රාණඝාතයක් කරන සොරකමක් කරන්න පුද්ගලයේ ද්‍රව්‍යයක් මුණ නොගැසෙන විදිහේ සීලයකට මේ පැත්තෙන් හික්මෙනවා. අන්න එවැනි සීලයක් තමයි සීලබ්බත පරමාර්ථයෙන් ස්පර්ශ නොකරපු සීලයක් බවට පත් වෙන්නේ පිණිතුනි. අන්න එවැනි සීලයක් තමයි බුදුහාමුදුර අපට මහා කරුණාවෙන් දේශනා කළේ. අන්න එවැනි සීලයක් හරහා තමයි පිණිතුනි අපි සාන්ත ගමනින් දිනෙන් දින පිවිසෙන්නට ඕනේ. මුලදීම පිනතින අපි ටික වේලාවක් භාවනා කරමු. මුලින්ම අපි කරන්නේ සීලානුසති භාවනාව. අපි මේ කරුණ ටික මුලින් දේශනා කළේ පිනතුනි අපිට යම්සි දැනුමක් තියෙන්න ඕන අපි මේ කරන වැඩේ ගැන. නමුත් පිනතින වර්තමානයේ බොහෝ දෙනෙක් භාවනාව කියලා කියන්නේ මොකද්ද? වර්තමානයේ බොහෝ දෙනෙක් භාවනා පන්තියකට ගියාම අහනවා කොච්චර වෙලාවක් ඇස් දෙක පියාගෙන හිටියද? නැත්නම් අහන්නේ දවස් 100ක භාවනාවක්ද? ඒ දවස් ගානේදී කතා නතර ඔයා දවස් 100ක් හිටියද? මේක තමයි වර්තමානයේ භාවනාවක සාර්ථකත්වය කියලා බලන්න පිණිතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේකගේ සාර්ථකත්වය බලන්න. ඔබ භාවනාවක මොකක් හෝ කරත් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙන්නේ පින්වතුනි අපේ හිතේ තියෙන රාග ද්වේෂ මොහ දුරු කිරීම. අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ අවිද්‍යාව දුරු වීම. අවිද්‍යාව දුරු වීම මතයි රාග ද්වේෂ ආදී ක්ලේශ කෙලෙස් සියල්ලක්ම දුරු වෙන්නේ. ඒ නිසා අපි ඇස් දෙක පියාගෙන හිටියත්, ඇස් දෙක අරගෙන හිටියත්, සක්මන් භාවනා කරත් විතරක් නෙවෙයි පන්සලට ආපු දවසේ අතු ගෑවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට බැනගත් මේ හැම දෙයකම වෙන්නට ඕන සති සම්බජන්නේ දිනු වීම තමයි රාග ද්වේෂ මොහ අඩු වීම. අන්නේ ඒ මගේ යන එක පියවරක් විතරයි ඇස් දෙක පියාගෙන ඉඳීමේ භාවනා කිරීම. එනිසා වැදගත් වෙන්නේ කොච්චර වෙලාවක් තමන් ඇස් දෙක පියාගෙන හිටියද කියන කාරණේ නෙවෙයි, කොච්චර වේලාවක් තමන් මේ අවිද්‍යාව දුරු වෙන දර්ශනයක් මෙනෙහි කරමින් හිටියාද කියන කාරණේ. එනිසා බණ අහමින් ඉඳෙන වෙලාවත් මේ විදිහට සම්මාදිතේ දිනු වෙන අවිද්‍යාව දුරු වෙන දර්ශනයක හිටියාද කියන එක තමයි තමන්ගේ මේ වැඩමුළුවේ සාර්ථකත්වයේ තීරණයවන්නේ. අපි මුලදීම ටික වෙලා දසානුස්සති අතරින් සීලානුස්සති භාවනා වඩමු. තමන් උදෑසන උතුම් සීලයක පිහිටියා. සමහර පින්නතුන් උපෝසන අටාංග සීලේ සමාදන් වුණා. සමහර පින්නතුන් පංච සීලේ සමාදන් වුණා. සමහර පින්නතුන් නැත්නම් මේක දස සීලේ සමාදන් වුණා වෙනත් පුළුවන්. ඒ කොමන හෝ තමන් සමාදන් වුණු සීලය ගැන මෙහෙ කරන්නේ. ඒ සීලය තුළම තමන් හිත සමාධිමත් කරගන්න බලන්න. ඒ සමාධියත් අපි පඤ්ඤා භාවනාවෙත විදර්ශනා භාවනා විදියට ක්‍රමෙන් අපි යොමු කරමු. මුලදීම පින්නතුනි අපි එක කාරණයක් සිදු කරනවා. අනන්ත සසරේ පටන් මේ මොහොත දක්වා අපේ අතින් ආර්යයන් වහන්සේලාට කය වචනේ සිට යන තුන්දරින් කිසියම් වරදක් සිදු වුණා නම් අපේ සියලුම ආර්යයන් වහන්සේලාට ආදවතින්ම සමාවෙන්නවා. උන්වහන්සේලා මේ විශ්වය තුළ පුතන හෝ ජීවත් වෙනවා නම් පතන පිහිටුවා හදවතින් වැඳ ඒකින් අපි සමා ආයදිනවා. මේ මොහොතේ මගේ සමීපී හෝ යම් තැනක ඉන්නවා නම් ඒ හැම දෙනාගේමත් මං හදවතින්ම සමාවෙන්නලා ඒකින් මේ ඇට වෙච්ච වරදි වලින් සතුරාම මං නිදහස් වෙනවා මේ මොහොතේ. හොඳයි පින්නතුන ඔබේ ශරීරය වා සැහැල්ලු කරගන්න. වා සැහැල්ලුවෙන් ඉන්න සරල වෙන්න. පහසු ඉරියව්වක පහසුවෙන් ලෙහෙසියෙන් තමන් වාඩි වෙලා ඉන්න. මා දැන් මේ ඉඳගෙන සිටින්නේ ඉතාම සංසම් ප්‍රසන්න පරිසරයක. මේ සියලුම වටා පිටාව මගේ මානසික සුවය ආධ්‍යාත්මික සතුට වෙනුවෙන් සූදානම් වෙලා තියෙනවා. මගේ මානසික සුවය සඳහා මේ කටයුතු සම්පාදනය කරපු හැම දෙයකටම මම කෘතඥ වෙනවා. සුළු වෙනවක් මා ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සිහියක් කරගන්නවා. දෙපතුලේ පටන් හිස දක්වා, හිස සිට දෙපතුල දක්වා අවධානය යොමු කරමින් දැන් මා ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මං සිහි ඇති කරගන්නවා. මගේ දෙපය, දණහිස, දෑත, උරහිස, බෙල්ල සහ හිස කියන මේ ඉරියව් ඉන්ද්‍රිය ඇසුරෙන් තියෙන මගේ මේ ඉරියව්ව ගැන අවධානය යොමු කරනවා. මේ මොහොතේ මට දැනෙන්නේ මගේ හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව පමණයි. නාසය ආශ්‍රිතව නැත්නම් උඩුකල සමීපයේ පිළිබඳව වර්තමානයේ ආශ්‍රිතව අවධානය සම්පූර්ණයෙන් පවත්වා ගන්නවා. මගේ සිහිය නාසය ආශ්‍රිතව පවත්වා ගනිමි. අද දින මා සමාදන් වුණු සීලය ගැන මා හොඳට සිහිය යොමු කරනවා. බාහිර අරමුණු, ශබ්ද සහ අතීත අත්දැකීම් මට සිහි වෙනකොටම මම ඒ අනිත්‍යය කියලා සිහි කරලා බැහැර කළා. සීලය පිළිබඳව පරිපූර්ණ අවධානය සිහිය මා පවත්වා ගන්නවා. මම ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක්. සොරකම, කාමමිත්‍යාචාරය, බොරුව, රහමෙර පානය කිරීම ආදී මේ අකුසලෙන් වැළකීලා පිරිසිදු සීලයක් ගත කරන කෙනෙක් මා. අද දින පුරාමත් මෙතෙන් පටන් ඉදිරියට මා හැකිතාක් දුරට මේ සීලය තුළ හික්මෙන් අදිෂ්ඨාන කරගන්නවා. මේ සීලය සමගම මගේ කය වචනේ පිළිබඳව තියෙන සුචරිත භාවය, පිරිසිදු භාවය ගැන අහුඟා සතුටු වෙනවා. මා ඉතාම සිල්වන්ත කෙනෙක්. මේ සිල්වත් භාවය ගැන මා අහුඟා සතුටු වෙනවා. මා රකින පංචශීලය, අෂ්ටමක ශීලය, දසශීලයට අදාළ ශික්ෂාපද සිහිපත් කරමින් මගේ කය හා වචනේ කියන සුචරිත භාවය ගැන අවධානය මා යොමු කරනවා. මා සමාදන් වූ සීලයේ සිල්පද සිහිපත් කරමින් ඒ සීලය සමග මගේ ඇතිවෙල තියෙන කායික වාචික සංවරය ගැන මා අවධානය යොමු කරනවා. මා ඒ ගැන සතුටු වෙනවා. මගේ ශරීරය, ඇඳුම්, ලක්ෂණ පිරිසිදු වගේම මගේ හිත පිරිසිදුකම මුල් වෙලා තියෙන මගේ කායික ක්‍රියාවන්හි පිරිසිදු භාවයත්, වචනයේ පිරිසිදු භාවයත් ගැන මම සම්පූර්ණයෙන්ම අවධානය සීහ පිහිටුවා ගන්නවා. මා මෙලොවට ජනිත කරපු මගේ අම්මගේ තාත්තට ඉහළ මාත්‍රිවාදයේ ගෞරවය ලබා දෙන්නට අනන්ත සතරෙහි මට දෙමව්පියන් වෙල උපකාර කරපු අම්මට තාත්තට ආශිර්වාදයක් වෙන්නත්, මේ ජීවිතේ උපකාර කරපු ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාදයක් වෙන්න පින් වැඩෙන්න. මා උපරිම ලෙස මගේ කායික වාචික සංවරය ගැන අවධානය සිහිය යොමු කරමින් මගේ මානසික සතුට මායිති මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ආර්ය මාර්ගයේ තුල ප්‍රඥාව ලබා ගැනීම සඳහා චිත්ත සමතය කරා යන මේ ගමන් මගේදී මූලික පදනමක් වන සීලය මා හොඳින් ආරක්ෂා කරනවා. මා සමාදන් වූ සිල්පද ආරක්ෂා කරන සිල්පද ගැන මනාව අවධානය යොමු කරමි. මා තුළ පවත්නා කායික සහ වාචික සංවරය ගැන සිල්වත් බව ගැන මා සිහිය නුවණ දියුණු කරමි. මේ සම්බුද්ධ ශාසනයෙහි විමුක්තිගාමී මාවතෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සීලය තුළ සම්මාදිට්ඨිය සහිතව යන සීලානුසතිය තුළ බාහිර සත්‍යයන් පුද්ගලයන් නිර්මාණය වෙන ආකාරය මානවණින් දකිනවා. ඒ නිර්මාණය වෙන මා විසින්ම නිර්මාණය කරගන්න ලෝකයේ තුල බාහිර කිසිදු සත්‍යයකට මගේ කායිකව හෝ වාචිකව හානියක් නොවෙනසේ මං අභ්‍යන්තරව සීලය තුල හික්මෙනවා. බාහිර සියලු අද්දකින් මගේ මනස මුල්වලා මා විසින්ම නිර්මාණය කරන දෙයක් බව මානුවණින් දැක්මෙන් වඩ වඩාත්ම කායික වාචික සංවරය තුළ මා මගේ හිත යොමු කරනවා. බාහිර ලෝකේ සත්‍යයන් සහ පුද්ගලයන් ද්‍රව්‍ය මගේ මානසික ආකල්පනුව නිර්මාණය වෙන දෙයක් කියලා මානවණින් දකිනවා. ඒ කිසිදු දෙයකට අවිද්‍යා පාදකව ප්‍රතිචාර නොදක්වනසේ මම කායික සහ වාචික හික්මෙනවා. ඒ හික්මීම තුල සිහිය පුරුදු කරනවා. ඒ පුරුදු කරන සිහිය තුල මා හිත සමාධිමත් කරගන්නවා. සති භාවනා වැඩෙන මේ අවස්ථාවේ හැම මොහොතක් තුළම මගේ ශරීරය වෙනස් වුණා. මගේ හිත සිතුවිලි වෙනස් වුණා. ඒ මොහොතේ හැම මොහොතකම මගේ හිත නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. සිත අනිත්‍යතාවයත් මානෝරින් දකිනවා. සීලානුසතිය සිදු කළ මේ කාලය පුරාම මගේ සිත හැම මොහොතකදීම හටගත්තා. එතනම නිරුද්ධ වුණා. හැම මොහොතේම මගේ සිත පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වන ආකාරය ගැන මා අවධානය යොමු කරනවා. මගේ සිත කියන්නේ හුදකලාම තියෙන දෙයක් නෙවෙයි. එය රූප, වේදනා, සංඥා, සංකාර සමග මිශ්‍රව තියෙන ස්කන්ධ පංචකයක් වශයෙන් ක්‍රියාත්මක වන්නේ. හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකය හටගත්තා. හටගත් මේ ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. සීලානුසතියෙන් ආරම්භ කළ කම්මසගත සමාධියෙන් ආරම්භ කළ පුද්ගල සංඥාව තුළින් පටන් ගත් මගේ සමත භාවනාව ක්‍රමානුකූලව ලෝකෝත්තර සීලය පැත්තටම අවධානය යොමු කළා. අවසානයේ මා දකින්නේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරුද්ධ වීම පමණයි. මම ජීවත් වෙනවා කියලා කියන්නේ අස්කන්නාකාද ඉන්ද්‍රිය වලින් අරමුණු ගන්නවා කියලා කියන්නේ. සිතට සිටිවිලි එනවා කියලා කියන්නේ මේ හැම මොහොතකම සිදුවන්නේ ස්කන්ධ පංචකයේදී. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතේම හට ගන්නවා. හැම මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම සමුදය වැය මායිකාම සීයෙන් හනුවනින් දකිනවා. බාහිර කිසිදු දෙයක් ගැන මගේ හිත බැසගන්නේ. මගේ හිත සම්පූර්ණයෙන්ම මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ නම් වූ ප්‍රඥාව තුළ පිහිටනවා. හොඳට දකිනවා මගේ සමස්ත ජීවිතය කියලා කියන්නේම මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම කියන එක මා හොඳට නොනින් දකිනවා. නාසය ආශ්‍රිතව මගේ සිහිය වර්තමානයේ තුල පිහිටුවා ගනිමින් රූප ආදී ස්කන්ධ පංචකය ගැන මා පරිපූර්ණ අවධානය යොමු කරනවා. හැම මොහොතෙම රූප ආදී ස්කන්ධ පංචකය එකටම නොතිබේ පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මා දකිනවා. මගේ ජීවිතයේ කියා ඇත්තේ මේ ස්කන්ධ පංචකයේ සමුදේවය පමණක් බව මා හොඳට දකිනවා. මගේ සිත මේ මොහොතේ කිසිදු බාහිර අරමුණක් තුළ හිත බැසගන්නේ නැහැ. අතීතයේ දැකපු අහපු කිසිදු දෙයක් ගැන මගේ හිත දැන් බැසගෙන නැහැ. සම්පූර්ණව මම මගේ හිත මුල් වෙලා තියෙන මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය මගේ ජීවිතයයි. මේ සිහි කරන මොහොතත් මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය පමණයි. මගෙන් බැහැර ස්කන්ධ පංචකයක් නැහැ. මා මේ සිතන මොහොතම තමයි ස්කන්ධ පංචකයේ සමුදේ වැය කියන එක මා දකිනවා. රූපාදී ස්කන්ධ පංචකයේ සමුදේ වැය මා හොඳට නුවණින් බලනවා. වර්තමානයේ තුල නාසය ආස්තිතව අවධානය යොමු කරගනිමින් රෝපාදී ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා හොඳට දකිනවා. මගේ සම්පූර්ණ ජීවිතය කියලා කියන්නේම මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරෝධය කියන එක මා හොඳට දකිනවා. ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම හැර මට වෙන ජීවිතයක් නැහැ. මගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ මගේ සම්පූර්ණ ජීවිතය කියලා කියන්නේම හැම මොහොතකම සිදුවන මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය කියන එක මා හොඳට නොනින් දකිනවා. මම මොහොතින් මොහොත මේ මා ජීවිත යථාර්ථය මා පසක් කරනවා. හැම මොහොතෙම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන වෙන් කරන්න බැරි වෙන් කර නොහැකි මේ ස්කන්ධ පංචකය නැත්තම් මගේ ජීවිත අවබෝධය ජීවත් වීම කියන මේ ස්වභාවය හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. මා ඇසෙන් රූපයන් දැක්කා කියලා කියන්නේ, කනෙන් ශබ්දය ඇහුවා කියලා කියන්නේ, කිසියම් ඉන්ද්‍රියකින් මා අරමුණක් ලැබුණා නම්, ලැබුවා නම්, අතේ සද්දැකීමක් සිහි කළා නම්, අනාගතයේ මේ හැගේ දෙයක් සිහිපත් කළා නම්, ඒ හැම මොහොතකම සිදුවන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි ඇතිවීම හා නිරෝධය සමුදේවය පමණක් නේද කියන එක මා හොඳට දකිනවා. මේ යථාර්ථය දැකීමත් සමගම බාහිර මා සිහිපත් කරන සියලුම දේ කියලා කියන්නේ බාහිර යථාර්ථ වශයෙන් තිබෙන දෙයක් නොව මගේ හිතින්ම නිර්මාණය කරන ලෝකයක නේද මා මේ ඉන්නේ කියන එක මා හොඳට දකිනවා. හැම මොහොතකම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්වභාවයන් පහ එකට හටගෙන එකට නිරුද්ධ වීම තමයි මා ජීවත් වෙනවා කියලා කියන්නේ. බාහිර ලෝකයක් සමග මා ගනුදෙනු කරනවායි කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකේ හටගෙන නිරුද්ධ වීම කියන එක මා දකිනවා. හැම මොහොතකම මගේ සිත ඇති වෙලා නිරුද්ධ වුණා. මගේ ශරීරයත් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වුණා. මගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ මේ හට ගැනීම නිරුද්ධ වීම කියන එක මා දකිනවා. මේ අවධානය, මේ අවබෝධය දිනෙන් දින මොහොතින් මොහොත හැම තත්පරයක් පාසා මා දිනු කරගන්න උත්සාහ කරනවා. මගේ ජීවිතයේ උපරිම සාර්ථකත්වය දුකෙන් නිදහස් වීම, කෙලෙසුන්ගෙන් මිදීම කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දැකීම, අවබෝධය දිනු කිරීම කියන එක මා හොඳට දකිනවා. මේ අවබෝධය තුළ මා මොහොතින් මොහොත ඉදිරියට පියනගනවා. හැම මොහොතකම මේ අවබෝධය දිනු කරන්න මගේ සියලු ශක්තියෙන් මා කැප කරනවා. මෙලෙස නුවණින් මෙනෙහි කිරීම, ප්‍රඥාව දිනු කිරීම මා සිදු කරන අතර නැවත මා මගේ ශරීරය ගැන අවධානය යොමු කරනවා. මා ඉන්න ඉරියව්ව ගැන හොඳට නැවත මා සිහිපත් කරනවා. මේ මොහොතේ මා මේ විහාරස්ථානයේ ධර්මශාලාවේ මා භාවනා ඉරියව්වෙන් දැන් මේ වාඩි වෙලා ඉන්නේ. ඒ ගැන මා අවධානය යොමු කරන්නේ ඊටාම සිහියෙන් අවධානයෙන් මං මගේ ඇස් දෙක මං විවර කරනවා. සාදු සාදු සාදු. පින්නතුනේ අපි අද උදෑසන සිදු කරපු මූලික සාකච්ඡාවයි මේ නිමාවටපත් උනේ. ඊට පස්සේ ඔබට උදෑසන ගිලන්පත් ලැබෙනවා. ඒ ගිලන්පත් ගන්න එකත් ඔබට මේ අතරෙදිම කරන්න පුළුවන්, තාමවතකින් ලැබෙයි. ඒ අතරෙ පින්නතුනේ ඔබට මේ අද අප සාකච්ඡා කරපු කරුණු වලින් ඔබට අහන්නට තියෙන කරුණු අහන්න පුළුවන්. ඒ කරුණු අහන අතරතුරේ ඔබට ඒ ලැබෙන ගිලන්පතත් සිහියෙන් වළඳන්න පුළුවන්. අපි මේ උදෑසන පටන් සාකච්ඡා කරපු කරුණු වලින් ඔබට අහන්න තියෙන කරුණු තියෙනවා නම් අහන්න වෙලාව. අපි හෙනන් දිගටම ඉතිරි කරුණු ටික සාකච්ඡා කරනවා. පින්වත්නි, අපි උදෑසන මුලින්ම සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන අනුපිළිවෙල ගැන. මුලින්ම අපි සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාන් යුක්ත වගේම මහා කරුණාන් යුක්ත උත්තමයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථමයෙන්ම ධර්ම දේශනා කරන්න කලින් කල්පනා කළා ලෝකය ගැන. ලෝකය ගැන බලනකොට උන්වහන්සේට තේනී ගියා බහලතුන් වහන්සේ අවබෝධ කරගත්තු දර්ශනය ඉතාම ගැඹුරු දහමක්. රාගයෙන් රත්තල සීන, මෝහයෙන් වෙලිල සීන ලෝකයාට මේ දර්ශනය දේශනා කරොතින් තේරුම් ගන්න අමාරු වෙන්නේ නේද කියලා. රාග රත්තාන දක්ඛන්ති කියලා උන්වහන්සේ කල්පනා කරනවා. ඊට පස්සේ නැවතත් උන්වහන්සේ බැලුව ලෝකයේ දෙස බලන විට තේනී ගියා මේ ලෝකේ හරියට නෙළුම් විලක් වගේ කියලා. පියොම් විලක මල් තියන එක එක වගේ. සමහර කොහොට තියෙනවා ඉරේලිය පායපු ගමන්ම විකසිත වෙන්න බලාගෙන ඉන්න කොහොට තියෙනවා, පියොම් තියෙනවා. සමහර ඒවා තියෙනවා දවසකින් දෙකකින් වතේ මුඩට ඇවිල්ලා පිපෙන ඒවා. සමහර ඒවා තියෙනවා ගා කල් ගිහලා පිපෙන සාම කුඩාවට වැඩිච්ච ඒවාත් තියෙනවා. මෙන්න මේ වගේ බුදුහාඳුරු ලෝකෙ දැස දැක්කා. ලෝකෙ සමහර අය ඉන්නවා ධර්ම දේශනා කරපු ගමම අවබෝධ වෙන්න පුළුවන් අය තියෙනවා. බාහිර ධර්කීරිය, පොකුසාති, සරුත්හාමිදුරු මේ වගේ අය හිටියා. කෙටි ධර්ම දේශනා අහන පමණින්ම ප්‍රඥා ලෝකෙ විකසිත කරගත් උත්තමයන්. ඒ වගේම උන්වහන්සේ දැක්කා සමහර අය ජීවිත කාලයක්ම බණ ඇහුවත් කිසිදු වෙනසක් නැති වෙන අය දැක්කා. ඒ තරක් නේ සමහර අය ජීවිත කාලෙම බණ අහලා විතරක් නේ පැවිදෙන හිටියා. සමහරයන් දුගතිගාමි වෙන්න පුළුවන් අය බුදුහාමුදුරුවෝ දැක්කා. කොසලයිතුමාට දේශනා කරපු සූත්‍ර 100 ගණක් තියෙනවා. සංයුත්තනිකායේහි කොසල සංයුත්තේ කියලා වෙනම සංයුත්තයක් තියෙනවා. නමුත් කොසලයිතුමාට සෝවන් වෙනවත් බැරි වුණා. ඇතැම් විට එතුමාගේ ප්‍රාර්ථනාව වෙනත් ප්‍රාර්ථනාවක් වෙන්නටත් තිබුණා. බුදුහාමුදුරුවෝ දැක්ක මේ කරුණ ලෝකයේ දෙස. දැකලා තමයි ලෝකෙට දේශනා කළේ. මෙහිදී බුදුහාඳුර මුලින්ම සිදු කළේ ලොකු අනතුරකින් අපි බේරණ එක. ප්‍රධානම අනතුර තමයි මේ සුගතිය ලබාගත් අවස්ථාවේ ඒ ලබාගත් සුගතිය කොයි මොහොතේ අපට ගිලිහෙද දන්නේ. මේක තමයි අපේ අතේ තියෙන ප්‍රධානම අභියෝගය. බොහෝ දෙනෙක් ජීවිතයේ අභියෝග සම්බාධක විදිහට සැලකන්නේ එක්ක තමන්ගේ ණය තුරස් ගවා ගන්න බැරි වෙන එක, අධ්‍යාපනයේ සාර්ථක ඉලක්ක වලට කරා යන්න බැරි වෙන එක, නැත්නම් තමයි රූපේ වෙනස් වීම, ලෙඩ දුක් සුවපත් කර ගැනීම, මේ වගේ දේවල් තමයි බොහෝ දෙනෙක් ලෝකේ අනතුරු විදිහට දකින්නේ. නමුත් වෙනතුනි මේ අනතුරු ඔක්කොම දේවල් ගත්තත් වැඩිපුරම මේ අනතුරේ ආදීනව අපට විඳින වෙන්නේ අවුරුදු 100ක් විතර මේ ජීවත් වෙන කාලය විතරයි. බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරින් ජීවිත දැස බැලුවා. එනිසා බුදුහාමර දැක්ක ඊට වඩා අනතුරක් අපේ ඉදිරියේ තියෙනවා. මොකද අනතුර? ඔය අනතුර තමයි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්න පුළුවන් අවස්ථාව. මෙන්න මේක තමයි පිනතුන් ලොකුම අභියෝගය අපේ ජීවිතේ. මේ ආත්ම භාවය අපි අවුරුදු 100ක් හොඳට සත්‍රීකව ජීවත් වෙන්න පුළුවන්. අපේ දරුවනෝ තියෙනම සාර්ථකත්වයේ කරා යොමු කරන්න අපිට පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. නමුත් ජීවිතයේ අභියෝගයේ තමයි පිනතුනි. අපේ ළඟම ඉන්න ඥාතියනොත් මේ ජීවිතය අහිමි වෙනකොට යට සුගතිය අහිමි වෙනවා නම් සතර අපායට වැටෙන තියනවා නම් මෙන්න මේක තමයි පිනුතුන් ජීවිතයේ ප්‍රධාන සමාභියෝගිය. මෙන්න මෙතනින් තමයි අපි ලෝකෙ මිනිසුන්ට පිහිට වෙන්නේ. මේ යථාර්ථය දන්නේ නැති අය ලෝකෙට පිහිට වෙන්නේ කෑම ටිකක් දෙන එක, ඇඳුම් පැනදුම් ටිකක් දෙන එක, ගයක් හදාගන්න උදව් කරන එක තමයි සාමාන්‍ය ලෝකයේ ඉන්න සත්පුරුෂයන් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ඒ සත්පුරුෂකමත් ලෝකෙට කරනවා. අපි දන්නවා මේ පිනතුන් බොහෝ දෙනෙක් ඒ වගේ අසරණයට සලකනවා, උදව් උපකාර කරනවා. ඒ දේ කරන අතරේදී පිනතුන් අපි වඩාත්ම ලෝකයට කරුණාවන්ත නම්, ලෝකයට අපි ඇත්තටම මෛත්‍රිය සාගත නම්, අපි යට කර යුතු ප්‍රධානතම දේ තමයි අපිට වැඩිපුරම උදව් කරපු අපේ අම තාත්තා තාම ජීවත් වෙනවා නම්, අපි ඉතාම ආදරය කරන දරුවන්, ඥාතීන්, ගුරුවරු මේ අය ඉන්නවා නම්, පුළුවන් මට්ටමේ පිනතුණියට උදව් වෙන්න, සුගතිගාමී වෙන්න. සුගතිගාමීත්වයේ ස්ථිරයි කියලා හිතනවා නම් කෙනෙක් ඒ සුගතිගාමීත්වය තාත් පොඩ්ඩක් හරි වැඩි වෙන විදිහට යට උදව් කරන්න. එයාට පින්කම් කරන්න මිල මුදල් නැත්නම් ඔබ කරන පින්කමකට හරි ඒවනම් සහභාගී කරවන්න. එහෙමත් බැරි නම් ඔබ පින්කම කරන වෙලාවේ දුරකථනයෙන් එයාට කතා කරලා කියන්න, දැන් මම මේ පින්කම කරනවා, මේ ගැන ඔබ සතුටු වෙන්න කියලා. පින්නතුනි දුරකථන තියෙන්නේ ඕකට. හා දුරකථන තියෙන්නේ ඕකට, වෙන දේවල්ට නෙවෙයි. ඔබ දැන් අද මේ වැඩසටහන සහභාගීල ගෙදර යන ගමන් පුළුවන් නම්, ඒ යන ගමන් වුණත් ඔබ දුරකථනයෙන් කාට හරි කතා කරනවා නම්, ඒ කතා කරන වෙලාවේ කියන්න මම මේ වගේ පින්කමක් කළා, මම දානයට සහභාගී වුණා, සිල් ගත්ත, භාවනා කළා, ඔබත් මේ පින්කම අනුමෝදන් වෙන්න. ඔබ කළාව පින්කමක් සේ සතුටු වෙන්න. මම ස්වාමීන් වහන්සේට වැඳා, ඔබ වැඳා කියලා හිතට සතුටු වෙන්න කියලා කියන්න. ඒ දෙයකින් හරි පිළිහිට වෙන්න පින්නතුනි. සමහර ඇතැමිට එක දැනක බණක් අහනවා, දානයක් දෙනවා. ඇතැමිට ඈත රටක ඉන්න කෙනෙකුට ස්කයිප් එකෙන් සම්බන්ධ වෙන අවස්ථාව ලබා දෙනවා. පින්නතුනි ඒවට තමයි ස්කයිප් තියෙන්නේ. ඒවට තමයි දුරකථන තියෙන්නේ, ඉන්ටර්නෙට් තියෙන්නේ ඒවට තමයි. පින්නතුනි මේ වගේ දේවල් අපි ප්‍රයෝජනෙට ගන්නට ඕන. ඉතින් ස්වර්ගගාමී මාර්ගයේ විවර කළ දෙන වගේම පින්නතුනි බුදුහාඳුර ඉතාම වැදගත් කාරණයක් අපට දේශනා කරනවා. උන්වහන්සේගේ සමස්ත දර්ශනයම පින්නතුනි දුක නිදහස් වීම සඳහා යන දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය තුළ තියෙන සුවිශේෂ සත්‍යය තමයි මේ දකින වර්තමාන මොහොත තුළම අපට මානසික පීඩා වලින් මිදෙනවා. දැන් බලන්න මෙතන අපි භාවනා කරන්නේ කෙනෙකුගේ දුරකථනයක් නාදුනා කියමු. බලන්න ඒ මොහොතේ ඔබේ ඇතිවෙන මානසික පීඩාව කොහොමද කියලා. ඔබ කොච්චරනම් හිතෙන් ඒකට ගැටෙනවද? ඇයි පිනතුනේ හේතුව? ලෝකෝත්තර සමාධියේ නෙවෙයි පිනතුනේ. අඩුපාඩු බලන්න ලෞකික සමාධියකවත් ඔබ ළඟ තියෙද කියලා. මහලොකු දර්ශනයකට යන කලින් බලන්නේ දුරකථනේ නාදුණේ ඔබේම දරුවෙක් කියලා බලන්න බැරිද ඔබට? ඒ දුරකථනය කෙනෙක්ගේ නාද වෙනවා නම් ඇත්තෙන්ම එයා හිතල කරන දෙයක් නෙවෙනේ ඒකනේ. එයාට කලින් ඕක් කරගන්න බැරි වෙනානේ ඒක උනේ නේ. කවදාවත් කෙනෙක්ගේ මොන කෙනෙක් කරන්නේ නැහැ නේ. ඒ දෙයක් වෙනකොට පින්නොතනේ ඒ දුරකථනයේ අයිති කෙනා ඒ වෙලේ හරිය බයකට පත් වෙනවා, අපහසුයකට පත් වෙනවා. ඔබත් ඒ දිහාව එයා කෙනේ බලනවා නම් එයාට අපහසුයක් වෙන විදිහට ඉන්නවා නම් මොකද වෙන්නේ? ඔව් හරියට ගහෙන් වැටුණු කෙනාට බොන අයනවා වගේ කියලා අපි කියන්නේ නේ. ඔබ තවත් යාට කරදරයක් කරනවා. පිනතුනි අන්නේ තේ ලෞකික සමාධියේ තුල ඉඳගෙන මෛත්‍රී සාගතවත් බලන්න උත්සාහ ගන්න. සුතේ සුතමත්තං කියන එකට යන කලින් අඩු ගානේ. අර ලෞකික සමාධියේ තුල සමතය තුල ඉඳලා මෛත්‍රී දින කරපු කෙනෙක් ඇටිනානේ මගේම මේ දුවෙක්, පුතෙක්, දරුවෙක්, අම්ම තාත්තා කෙනෙක්ගෙන් මේ දේ වුණේ කියලා බලන්න. ඊට පස්සේ බලන්න පිනතුනේ තවත් වනන මොනින් බලන්න. දැන් අපි මේ දුරකථනය ඒ අදාළ පුද්ගලයාට සම්බන්ධ කරන මේ අහවලාගේ දුරකථනය කියලානේ. ඇත්තම පිනතුනේ දෙකක් නෙවෙයි. ඒක ගැඹුරින් බලන් ගියාම යථාර්ථය බලනකොට අවසානට එනකොට සත්‍යයක් ඇහුණ තමන්ට ඒ ඇහිච්ච සත්‍ය එතනම නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙච්ච සංඥා වේදනා දෙක ඉලක්ක කරගෙන තමන් මානසිකාරයෙන් බලනවා. මනින්දරියෙන් ධම්මාලම්බණයක් විදියට ඒක අහවලාගේක අහවලා කරදී හොඳ නෑ මේ වගේ අපි සංඛාර ගාන මාසින් ගොඩනගාගත්තා. නමුත් ඒ මොහොතේම හරියට සුතේ සුතමත්තන් අහපු දේ එතනින්ම නිරුද්ධ වුණා කියලා දැකලා ඒ ආයතනයේ තුලම අපි දක්ෂ වෙනවා නම් ආයතන කුසලතාවය තුල ඒක තිනුතුනි මනින්දරියට නොගිහිල්ලා අපට එතනින්ම දුරු කරගන්න පුළුවන්. මනින්ද්‍රිය තුල අවිද්‍යා පාදකව නැවත කෙලෙස් වලට නොයන විදියට එතනින් අපට නිදහස් වෙන්න පුළුවන්. අපි මේ සඳහන් කළේ පින්නතනි සද්ධාමය සාන්දෘෂ්ටික බව අකාලික බව මරණයෙන් පස්සේ යන සුගතියක් නෙවෙයි. මේ මොහොතේම මානසික පීඩාවලින් අපට දුකින් නිදහස් වෙන මාර්ගය. පින්නතනි මෙවැනි මාර්ගය අපි අහලා දැනගෙන සුතමේ ප්‍රඥාවෙන් දැනගෙන චින්තාමය ප්‍රඥාවෙන් හැකිතාක් මෙනෙහි කරන්න ඕන මේක. මේක දවසකට තත්පර ගාණක් මෙනෙහි කරාට විතරක් බෑ පින්නතුනි. මේකේ ප්‍රතිඵලය, මේකේ රිසල්ට් එක ගන්න නම් මේ දර්ශනයේ තුල ඉන්න වපතරිය හැකිතාක් දුරට Taman දිනු කරන්න ඕන. එන්න එන්නම පින්නතුනි මේ දෙක Taman ජීවත් වෙන භූමිය බවට මේකපත් කරගන්නට ඕන. මේකට තමයි අපි පින්නතුනි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක නිදහස් වෙන මාර්ගය දැනගෙන ඒ දැනගත්තු කෙනා කාය, චිත්ත, වේදනා, ධම්ම කියන මේ ස්ථාන හතර තුර සිහි පිටවා ගන්න පුළුවන් නම් ඒක නැත්තා ඒ ඉන්න මොහොත තුල දුක නිදහස් වෙලා ඉන්නේ. ඒ ඉන්න මොහොත තුල හු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ භූමිය තුල ඉන්නේ. ඒකටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරිත කියලා. තමන්ගේ පියාගේ ගෝචර භූමියේ විශේෂ පතේ තුල ජීවත් වෙන්න කියලා. යම් කිසි මොහතක අපේ මානසික දුක් පීඩාවක් හිතේ කෙලෙසක් ඇති වුණා නම් පිනතුනි. හොඳට මතක තියාගන්න. ඒ මොහත තුල අපි මේ සතිපට්ඨාණයෙන් බැහැර වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේගේ සුරක්ෂිත වූ ෂේම භූමියේ අපි නික්මලා හිටියේ. අපි මේ දුක්ඛක නිදහස් වෙන කැමති නම් මුලින් පින්නතුනේ මේ දුකේ ඇතිවීම නැතිවීම කියන එක සුතමේ ඥාණයෙන් හැකිතාක් දුරට පැහැදිලි කරගන්නට ඕන. ඒ සඳහායි අපි වැඩිපුර ධර්ම දේශන අහන්නට ඕන මේට අදාළ ධර්ම දේශන. ඊළඟට පින්නතුනේ ඒ අහන ධර්මය තුළ හික්මෙනවා කියලා කියන්නේ සතිපට්ඨානය තුළ හැකිතා පින් අපි උත්සාහ කරනවා. යම් කිසි වෙලාවක් මේ භූමියෙන් අයිත් වුණා කියලා කියන්නේ අපි ඉන්නේ කාගේ භූමියද? අපි ඉන්නේ මාරේගේ භූමියේ ඉන්නේ. සතර සතිපට්ඨානය නැමැති බුදුරජාණන් වහන්සේ නැමැති භූමියෙන් අපි නික්මුණා නම් යම් කිසි වෙලාවක අපි ඉන්නේ මාරේගේ වපසරිය තුළ. ඒ ඉන්න හැම මොහොතක් ගැනම බුදුහාඳුරෝ උපමාවක් කියනවා. නිකන් සැර උපමාවක්. නිකන් උපමාවක් නෙවෙයි. අවිද්‍යා සහගතව අසති අසම්පජඤ්ඤය තුළ අපි යම්ක වේලාවක ඉන්නවා නම් එහෙම ඉඳගෙන අපේ දෙයක් දැස සතුට වෙන්න පුළුවන්. සිනහස වෙන්න පුළුවන්. දුක් වෙන්න පුළුවන්. තරහ වෙන්න පුළුවන්. උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. මධ්‍යස්ත වෙන්න පුළුවන්. ඇලීම් ගැටීම් උපේක්ෂා කියන තුනේ මොහකින් හිටියත් මේ දර්ශනයෙන් බැහැර වෙලා නම් අපි යම් කිසි මොහතක ඉන්නේ ඒ ඉන්න මොහොතේ අත්දැකීම හරියට බුදුහාමර දේශනා කරනවා. හැම ගලවපු හරකෙක් ඉන්නවා. හරක මරගන්නේ හරක පණ පිටින් ඉන්නේ. ඒ පණ පිටින්ම හරකගේ සම්පූර්ණම මහාත් පරිවර්ත කරනවා. හැම ඉවත් කරාම කොහොමද? ඒ අහිංසක සතා තැන් තැන් වල ඇවිදිනවා. කපුට කොටනවා, වතුරට බහිනකොට වතුරේ සත්තු කනවා, කුලම් එනකොට පොඩි ආස්වාදයක්වත් ලැබෙනවා. ගහකට හේතුනොත් ගහේ ඉන්න භූමි කනවා, ඒ වේදනාව දැනෙනවා. හැම මොහොතම මේ සතා වේදනාව ඇගින්නේ. තේනතුනි මේ කියන්නේ කවුරු ගැනද මේ කියන්නේ? මේ කියන්නේ අපේ ගැන, අපේ ඉරණම ගැන මේ කියන්නේ. අපි දැන් මේ මොහොතේ අවිද්‍යාවෙන් ඉන්නවා නම් ඒ අවිද්‍යාවෙන් ඉන්න හැම මොහොතකම අපි ඉන්න පිනතින අර සතා වගේ කියන අපිට ඒක දැනෙන්නවත් නැහැ නේ. දුකම වේදෙන්නට දුක උහලන්නට දුකෙන් උපන් දරුවෝ කියලා කියන්නේ ඒක තමයි. දුකට වරම් ලද මෙහිමා වගේ දරුවෝ කියලා කියන්නේ. පින්නතුනි අපට දුක විඳලා දැන් ඒක හුරු වෙලා තියෙන්නේ. නමුත් පින්නතුනි අපේ මේ දහම තේරුම් ගන්න අපට තේරෙනවා අපි මේ මොහොතේ කොයිතරම් මානසික පීඩාවක්ද අපි විඳින්නේ යම් වෙලාවක දහමෙන් බැහැර නම් සතිපට්ඨානෙන් බැහැර නම් කියලා. මෙන්න මේ අවබෝධය සමග පින්නතුනි අපේ ජීවිතයේ දැනට කරන කටයුතු වලින් ඉවත් වෙනව නෙවෙයි. දැනට තමන් ඉගෙන ගන්නව නම් ඉගෙන ගන්න ඒවා කරනවා. රැකිරක්ෂා කරන ඒවාත් කරනවා. යුතුයම් කරන ඒවා කරනවා. ඒ සියල්ලක්ම කරන අතරේදී පින්නතුනි මෙන්න මේ දර්ශනය තේරුම් ගන්නත් ඒ දර්ශනය තුල ජීවත් වෙන්න දරන උත්සාහය ඒ කාලය සමථ විදර්ශනා සඳහා තමන්ගේ කැපවීම ඒ යෙදීමේ ප්‍රමාණය එන්න එන්නම තමන් වැඩි කරගන්න උත්සාහ කරනවා. මේක තමයි පින්නතුනි අපේ ජීවිතේ ලබා දෙන සම්පූර්ණ වටිනාකම. අපි මේ ලෝකෙ ඉපදුනේ පින්නතුනි මෙවැනි කාලෙක ඉපදුනේ මේ වටිනා දර්ශනයක් ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි ඔබ මේ ආත්ම භාවී ඉපදිනත් බොහෝ දුර ගමනක් ආවනේ. ඉපදිච්ච රටේ ඉඳන් යන්න පුළුවන් මේ පෘථිවියේ දුරම රටකට ඔබ ඇවිල්ලා ඉන්නේ. ඉපදිච්ච රටේ ඉඳලා දුරම රට තමයි මේක. දුරම රටේ දුරම ප්‍රාන්තේ මේක. ලෝක ගෝලේ යන්න පුළුවන් ඉහෙළම ඈත දුර ඔබ ආවා. පින්වත්නි මේ ආවේ ඔබ පහසුමන් ටිකක් සොයාගෙන. ඔබ යන්න ජීවිත ඉලක්ක වලට යන්න බලාගෙන ආවේ. ඒ බොහෝ ඉලක්ක වලට ඔබ ගියා. ඇතැමිට යමින් ඉන්නවා. පින්වත්නි හිතන්න එපා. ඔබ අධ්‍යාපනික ආර්ථික වශයෙන් ඉලක්ක වලට යන විතරක් නෙවෙයි ඔබ මෙතන රැගෙන ආවේ කියලා. ඔබ අතීත පින විසින් අතීත කුසලයේ විසින් ඔබ මේ රැගෙන ආපු ගමනක් මේක. ඔබ මේ රැගෙන ආවේ අඩුගානේ මధుරයකින්වත් ඔබට හානියක් නොවන තැනකට මේ රැගෙන ආවේ. ධර්මයෙන් දෙන්න පුළුවන් උපරිම තැනකට ඔබ මේ රැගෙන ආවේ. ඔබ දන්නව ඔබ උපන් රටේ හිටියනම් කොයිතරම් මధుරවන්ගේ දුක් විඳිනවද? කොයිතරම් රස්නේ දාඩියෙන් ඔබ දුක් විඳිනවද? ඒ දුක් සියල්ල නිවන්මත් ඔබ නිදහස් කරලා මෙතන රැගෙන ආවේ මේ ධර්මයේ හැසිරෙන්නම තමයි. මේ සත්‍යයක් මට පින්නතුනි. මේ ධර්මය අපි උපරිම රැකෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකී ඉපදෙච්ච බුද්ධිමත් මිනිසෙක් විසින් ඒ බුද්ධිමත් මිනිසයාගේ නුවණින් ප්‍රඥාවෙන් ලබන්න පුළුවන් ඉහළම ධන සම්භාරයක් තියෙනවා නම් නැත්තම් ඉහළම බෞද්ධ අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියලා. මේ ලෝකී ඉපදෙච්ච නුවණ තෙකෙනෙකුට ලබන පුරාණ ඉහළම අධ්‍යාපනය මොකද්ද? බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අභිඤ්ඤා සූත්‍රය දේශනා කරනවා නුවණැති බුද්ධිමත් කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් ඒ දැනගත යුතු ඉහළම දේ තමයි රූප වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පංචකය කියලා. මේ පංචස්කන්ධය පරිපූර්ණ ලෙස අවබෝධ කර ගැනීම තමයි ඉහළම අධ්‍යාපනය කියලා කියන්නේ. දැනගෙන ඒ ස්කන්ධ පංචකය ආශ්‍රිතව නිර්මාණය වෙන පංච උපාදාන ස්කන්ධයෙන් දුර වෙන්නයි අපි මේ ගමන වෙ යයිත්තේ. බුදුහාම දේශනා කරනවා මේ මෙහි මත ඉපදෙච්ච බුද්ධිමන්ත මිනිසෙකු විසින් ඒ මිනිසයාගේ තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යම ප්‍රහින කරන්න තියනවා නම් මොකද ප්‍රහින කර යුත්තේ? අවිද්‍යාවයි භව තණ්හාවයි. භවයට තියෙන ආශාව. භවය කියන්නේ අසකනන ආශාදී ඉන්ද්‍රිය වලින් යම් අත්දැකීමක් ලබනකොට ඒ අත්දැකීම බාහිර තියෙනවා කියලා බාහිරට බැස ගන්න ගැතිය. එහෙම නැත්නම් මේ අත්දැකීම හිතේ තියෙන කියලා හිත නික්ක විදියට හිත ආත්ම විදියට හිත සැප විදියට අරගෙන හිත තුන බැස ගැනීම. බුදුදහමෙන් කරන්නේ මුලින් කරන්නේ හිත පැත්තට අවධානය යොමු කළා බාහිර රූප ආදී පංච ඉන්ද්‍රියන්ගෙන් වන අරමුණු වලින් නිදහස් කරන එක. ඊට පස්සේ ප්‍රඥාවට හිත තියලා මේ විඥානෙත් නිරුද්ධ වීමයි කරන්නේ. සමහර අය කියනවා බාහිර මොකුත් නැහැ හිත විතරක් තියෙයි කියලා. බුදුදහම එතරම්ව තියන්නේ නැහැ. ඒ විඥානවාදයෙන් ගැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගත්තට පස්සේ අපි බාහිර රූපේනොත් නිදහස් වෙනවා. බාහිර රූපේ දකිනකොට මේ තියෙන බාහිර දෙයක් කියලා හිතලා ඒකට අපි අර්ථකථන දෙන්න ගියොතින් ඒ බාහිර රූපයට මේ මොහොතේ උපේක්ෂා සාගත වෙන්න පුළුවන්. නමුත් ඕනම වෙලාවක ඒ බාහිර රූපය හොයාගෙන යන අපි සූදානම්. එනිසා මුලින්ම කරන්නේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංච විඥාණය තුළ හිත බැස ගන්න ගැති නිදහස් කළා මනස දැකට අවබෝධය ලබා දෙනවා. එහෙම කළ කෙනෙකුට රූප භවයෙන් කාම භවයෙන් ඉක්මෙන්න පුළුවන්. රූපාචර ලෝකෙක ඉපදෙන මට්ටමට මනස හදා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හිත පැත්තට අවධානය යොමු කළා හිතානිත්‍ය කියලා බලන්න පුළුවන් කෙනෙකුට. හැබැයි හිතානිත්‍ය කියලා බලන කෙනෙක් යාට ඉතුරු වෙන අනිත් පැත්තෙන්. ඔක්කොම ශූන්‍ය කියලා බලනවා. ශූන්‍ය කියලා බලන කෙනෙක්ට කොහොමද ආත්ම වශයෙන් ඉතුරු වෙනවා. ඒ දැනට රූප භූමිනු තික්මෙනවා. අල්පාචර බාහිරට යන්න පුළුවන්. නමුත් නැවතයි පල්ලෙහාට එනවා යා. ඇගියා අභ්‍යන්තරේ අනාත්මතාවය පසක් කළේ නෑ යා. එනිසා උඩ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් නිදහස්ුනේ නෑ. මෙන්න මේ වෙන සත්‍යයක් මත බුදුදහම ඉතාම ගැඹුරෙන් ටිකෙන් ටික මේ අවබෝධය අපට ලැබෙනවා. ධර්මය කියන්නේ පින්නතුනි හරියට මහා සාගරය වගේ. මහා සාගරයට ඕනම කෙනෙකුට යම්සි දුරක් යන්න පුළුවන්. අද ඉපදෙච්ච දරුවෙකුට වුණත් අඩු ගන්න වෙරළට හරි බහින්න පුළුවන්. වෙරළි හරි දන ගන්න පුළුවන් දරුවෙකුට. අද ඉපදෙච්ච දරුවෙකුට වුණත්. අන්න ඒ වගේ බුදුදහම කියලා කියන්නේ සාගරයේ ටිකෙන් ටික ගැඹුරු වෙන වගේ කම්මසකතා සමාධියකින් ආරම්භ වෙලා ටිකෙන් ටික දාන සීල භාවනා කියලා අපට කරවට නාසයේ කරාම යන්න පුළුවන්. හැබැයි ඒ කම්මසකතා සමාධියේ දුර සාගරයේ දුර ප්‍රමාණය නාසයෙන් කෙලවර වෙනවා. ඊට පස්සේ දුර යන්න පුළුවන්කම තියෙන්නේ ඊට පස්සේ දුර ප්‍රමාණය ගැඹුරට යන පුළුවන්කම තියෙන්නේ ඔහුට පිහිනන්න පුළුවන් නම් විතරයි. බුදුදහමෙන් කරන්නේ ඕනෑම ගැඹුරු සාගරයකට යන පුළුවන් විදිහේ පිහිනීමේ හැකියාව ලබා දෙනවා. අන්න ඒ සඳහා තමයි ලෝකෝත්තර ප්‍රඥාව කරා අපට යන්නට බුදුදහමෙන් මඟ පෙන්වනවා. එනිසා බුදුදහමෙන් මෙන්න මේ අවිද්‍යාව දුර වෙන විදිහට භව සංහාව නැති වෙලා කාම භවයට විතරක් නෙවෙයි රූප භවයට විතරක් නෙවෙයි අරූප භවයේ තුනත් අපි නිදහස් වෙන විදිහට අවිද්‍යාව දුරු කරන එක තමයි දුරුකලියසු දේවල් හැටියට අවිද්‍යාවත් භව තණ්හාවත් උතුම් කියලා බුදුහාමර දේශනා කළේ. ඊළඟ බුදුහාමර දේශනා කරනවා ලෝකේ ඉපදෙච්ච බුද්ධිමත් මිනිස්සෙක් විසින් එතනත්තාගේ බුද්ධියෙන් වඩන්නට ඕන ප්‍රගුණ කරන්න ඕන ධර්මතා තියාන මොනවද කියලා. මොනදේ කියනතනි නොවනති කෙනෙක් විසින් තමන්ට වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන ඉහළම දේ තමයි ඔව් සමත විදර්ශනා කියන දෙක. චිත්ත භාවනා පඤ්ඤා භාවනා චිත්තං පඤ්ඤං ච භාවයන් කියලා කියන්නේ. පින්නතනි අපට අපේ ජීවිතවල අපි නොයේ කියලා අපවලට කියන්නේ ඇතැමට ශිෂ්‍යත්ව භාගය පාස් වෙන්නේ නැතිනේ. සාමාන්‍ය පෙළ විභාගය පාස් වෙන්නේ නැති උසස් පෙළ ලංකාවේ පාස් වෙන්නේ නැති විශ්වවිද්‍යාලයක් ගන්න නැතිනේ. උපාධියක් ගන්න නැති පශ්චාත් උපාධියක් ගන්න නැති හොඳ රැකියාවකුත් ඔබ ගන්නත් ඇති විවාහ වෙන්නත් ඇති දරුවෝ ලබන්නත් ඇති මේ වගේ දේවල් පිනතුනේ ඔබ මහන්සියෙන් පිනින් ලැබපු දේවල්. ලොකු ජීවිත සිහින ඔබ ආපු නේද? මේ දේ ලබන අවස්ථාව තමයි ඔබ ජීවිතයේ වටිනා වාග්ය සම්පන්න දේ විදිහට ඔබ සැලකුවේනේ. ඇතැමිට උපාධිය ගත්ත දවස, විවාහ වෙච්ච දවස, මුලින්ම දරුවෙක් ලැබෙච්ච දවස, දරුවා ඇතැමිට උපාධියක් රැකියාවක් ලැබපු දවස, ඔබේ ජීවිතේ මහා බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච දවස ඉදව ඔබ සැලකන්නේ නැති. කමන්නේ නැහැ පිනොතින අපි කාගෙත් යම් යම් පියවර අනුව අපි තේ සත්‍යයන් වලට අපි කවුරුත් යන අය. හැබැයි පිනොතනි අපි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විශ්වාස කරනවා නම් බුදුහාඳුරන්ගේ සාරවත්තා ඥානෙ අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දුකෙන් නිදහස් වෙන ධර්මයක් කියන එක අපි අවංකව පිළිගන්නවා නම් අපි පිළිගන්නේ උතුම් ප්‍රධානතම කාරණයක් තමයි අර ඔබ ජීවිතේ ලබාගත්තු ඉහළම සාර්ථකත්වය ලබපු දේ ඔබට හැමදාම එක ලෙස පවත්වා ගන්න බෑ. ඒ සතුට ඔබට අකණ්ඩව පවත්වා ගන්න බෑ. ඒක උපරිම මොන සතියක් දෙකක් තියාගන්න පුළුවන්. නමස්තේ නතන යතරේදී අපට අඛණ්ඩව නොනවත්වා විකසිත වෙන සුවනැති ලස්සන මලක් වගේ දිනෙන් දින අපේ සතුට මානසික තෘප්තිය ආධ්‍යාත්මික දියුණුව දුකෙන් නිදහස් වීම දිනෙන් දින දියුණු වෙන දෙයක් අපේ ජීවිත තුල තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි පිනතුනේ වර්තමානයේ තුල සිට තියාගෙන සමත භාවනාවක හිත පුහුණු කරලා ඒ සමතයේ තුල හිත පවත්වා ගන්න තමන්ට පුළුවන් හැකියාව තියෙන කාලය ටිකෙන් ටික දිනු කරගන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ භාවනාවක් උපයෝගී කරගෙන මුලදී විනාඩි දෙකකින් කරන්නේ ඇති විනාඩි දෙකක් කළා නැකිට යන කමන්නේ. ඊට පස්සේ විනාඩි 5ක් කරන්න, විනාඩි 8ක් කරන්න, 10ක් කරන්න, 15ක් කරන්න. මුලදී වාඩි වෙන භාවනා කළා අපි හුරු වෙනවා. ඊට පස්සේ පින්නතුනි තමන්ට අනිත් වැඩක් කරන්න ගමන්ම තමන්ගේ සිහිය නෝන දිනු කරන්න පුළුවන්. පින්නතුනි ඒ සතිය ඒ සමතේ දිනු කරන අතරේදී ටිකෙන් ටික රූපාදී ස්කන්ධ පංචකය, නාම රූප, අසාදී ආයතන, චක්කු විඥාන ආදී ධාතු මේ ආදී කරුණු පිළිබඳව ඒ ස්වභාවය හට ගැනීම නිරුද්ධ වීම නුවණින් දකින වේලාව ටිකෙන් ටික දිනු කරගන්න. පින්නතුනි අපේ මේ ලෝකේ ඉපදුනේ මේ සියලුම පහසුකම් ටික ලැබුවේ මේ ආත්ම භාවයේ උත්සාහයෙන් විතරක් කියලා හිතන්න එපා. අපි මේ බොහෝ දේවල් ලැබුණේ සතරංගා පින් කළා ප්‍රාර්ථනා කරලා. මේ ආත්ම උත්සාහය වගේම ඒ සතර අතීතයේ කරා වූ ප්‍රාර්ථනා පින්කම් අපට හේතුණා මේ සාර්ථකත්වයට එන්න. ඒ සාර්ථකත්වයේ තුළ සැබෑ ලෙසම ආධ්‍යාත්මික සතුට නොනවත්වාම අඛණ්ඩව දිගින් දිගටම වර්ධනය වෙන්නට ඕන. අපේ මේ භෞතික ශරීරය අද අපි පරිහරණය කරන ශරීරය මහලු වෙනවට වඩා වේගෙන්, ලෙඩ දුක් වලට පත් වෙනවට වඩා වේගෙන් මේ සමථ දර්ශනා දෙකෙන් අපි ඉදිරියට යන්නට ඕන. නැත්නම් අපි ජීවිතය පරාද වෙනවා. අපිට දරුවෝ 10 දෙනෙක් ඉන්න පුළුවන්. දරුවෝ 10 දෙනාටම ડોක්ටරේ කරන් දෙන්න පුළුවන්. ඕනනම් දරුවෝ 10 දෙනාම ලෝකේ රටවල් 10ක ජනාධිපති වරුත් කරන්න පුළුවන්. ඒත් පින්නතුනි අපේ සාර්ථක වුණා වෙන්නේ නැහැ. අපි ළඩවල එක්තැන් වෙනකොට අපට මරණාසන්න වෙද්දී මේ දරුවෝ කාටවත් පුළුවන් කමක් නැහැ කියන තැන අපිට පිට වෙන්නේ. අඩුගානේ අපටවත් බැරි වෙනවා කියලා ඉන්නේ. මේ අද තියෙන ශක්තිය දැන් අපට නැති වෙනවා. අද තියෙන මානසික සමබරතාවය ඒ වෙලාවට අපට පවත්වා ගන්න බැරි වෙනවා. ඒ වෙලාවට තියෙන එකම පිළිසරණ මේ දිනු කරගත්තු සමථ දර්ශනා විතරයි. වෙන කිසිම දෙයක් අපට ඒ වෙලාවේදී පිටට වෙන්නේ නැහැ. මෙන්න මේ සත්‍යයක් මත පිනතුනිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොනැත මිනිසෙක් විසින් තමන්ගේ ජීවිතයේ වඩන්නට පුළුවන් දිනු කළ යුතු ඉහළම ගුණධම් දෙක විදිහට සැලකන්නේ මොකද්ද? සමථ විදර්ශනා දෙක. සමථ කියන්නේ හිත කුසල අරමුණක වැඩි වේලාවක් සමතියෙන් පවත්වා ගැනීම, එකඟව පවත්වා ගැනීම. විදර්ශනාව කියලා කියන්නේ ඒ සමාධිමත් වෙච්ච සිටින් අනිත්‍යතාවය මෙනෙහි කිරීම. හැම මොහොතෙම අපේ හිත හටගෙන නිරුද්ධ වෙන ආකාරයෙන් ඕනින් දැකීම. මෙන්න මේ දකින මොහොත තුල පින්නතුනි. ඒ දකින මොහොත පාසාම අපේ විද්‍යා විමුක්තියට පත් වෙමින් ඉන්නේ. විද්‍යාව කියන්නේ මේ ස්වභාවය තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න ප්‍රමාණික දුක නිදහස් වෙනවා. සම්පූර්ණම දුක නිදහස් වීම තීරණය වන්නේ පින්නතුනි සම්මාදිටිය මත. අපට දුක් ටික අයින් කරන්න වෙන ක්‍රමයක් නැහැ පින්නතුනි. දැන් මේ ශාලාව සම්පූර්ණම කරවල නම් අපට කළු පාට බෑග් එකක් ගෙනල්ලා කරවල අයින් කරන්න පුළුවන්ද? අපට කරවල අයින් කරන්න බෑ. උදැල්ලක් ගෙනල්ලා, සවලක් ගෙනල්ලා, ගෝණි ටිකක් ගෙනල්ලා කරවල අයින් කරන්න බෑ. අපිට මොකද කරන්න තියෙන්නේ? අපිට කරන්න තියෙන ආලෝකයක් දැල්වන එක. අන්න ඒ වගේ තමයි අපේ හිත යම් තාක් දුරට රාගය, ద్వේෂය, ඊර්ෂ්‍යාව පරිගැනීමක් හට ගන්නවා නම් හිතේ පීඩාවක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන මොහොතේ හිතේ ස්වභාවය තමයි හිත අවිද්‍යාවෙන් බැසලා ඉන්නේ. අවිද්‍යාවේ ගිලිලා ඉන්නේ. අන්නේ අවිද්‍යාව දුර වෙන නම් සම්මා දිට්ඨිය නැමැති ආලෝකය පහන අපි දන්වන්නට ඕනේ. ඒ පහනේ ආලෝකයේ වැඩි කර්මත කෙලස් මුල් සිඳල යනවා අපි. අන්නේ සම්මා දිට්ඨිය වැඩි කරන්න තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඒ සම්මාදිතේ වැඩි කිරීම සඳහා අපි ධර්ම දේශනා කරන්නේ. ඒ සම්මාදිතේ වැඩි කරගන්න තමයි ධර්මයේ සී කරන්නේ. ඒ සම්මාදිතේ වැඩි කරගන්න තමයි ධර්මයේ සජ්ජහන කරන්න ඕන. ඒ සම්මාදිතේ වැඩි කරන්න තමයි අපි සමථ විදර්ශනා කරන්නේ. භාවනා කරන්නේ. මෙන්න මේ ඔස්සේ පිනතුනි අපි ටිකෙන් ටික ඉදිරියට ආ යුතුයි. පිනතුන් අපි මේ සාකච්ඡා කරපු කර්ම වලින් ප්‍රශ්න අහන්නට නැවත අවස්ථාව ලබා දෙනවා. ඒ අවස්ථාව ලබා දෙන වෙලාවෙත් පින්නතුනි අහන්න. නැත්නම් අපි අර සමහර දේවල් කරුණු දිගටම කියාගෙන යනකොට අහනකොට ඒ අනුපිළිවෙල අපට ඇතැම් විට නියම ඉලක්ක කියන්න බැරි වෙනවා. ඒ නිසා ඒ තැන්වලදී පින්නතුන්ට අහන්න තියෙන ගැටලු අහන්න පුළුවන්. පින්නතුනි මේ වැඩසටහන දාන දක්වාම යනවා. ඔබට අවශ්‍යතාවයකට නැගිටලා යන්න ඕන නම් අනිත් අත කරදරයක් නැවෙනලා නොවන විදිහට ඕනලක නැගිටලා යන්න පුළුවන්. රිලැක්ස් එකේ ඉන්නේ, සැහැල්ලුවෙන් ඉන්නේ. ඒකෝට තමයි මේ ධර්මයක් Tamante ඉන්නේ නැත්නම් අමාරු වෙනවා. මේක සැහැල්ලුවෙන් සතුටෙන් යන ගමනක් අපි ඕනක් වෙනතුරට අවශ්‍ය වෙලාවකට නැගිටලා අවශ්‍ය දේකට යන්න පුළුවන්. අවශ්‍යතාවයක් වුණ වෙලාවකදී නිකම්ම නෙවෙයි. අතපයක් Tamante යන විදිහට පහසු ඉරියව්වක ඉන්න බලන්න. පින්නතුනි දෙවන පියවර හැටියට අපි ඊළඟට මෙතෙන් පටන් ඊළඟ කොටස අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පින්නතුනි අපි ඊළඟ කරුණ ටික මෙතෙන් පටන් සාකච්ඡා කරනවා. ඊළඟ අත්පත්‍රිකාවට සම්බන්ධ වෙලයි භාවනාව කියන මාත්‍රකාවට අදාළ කරුණු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ සාකච්ඡා කරන කරුණු පින්නතුනි අපි මේ ඇත්තන්ගේ සියලුම අවබෝධයේ තියෙන හැම පැත්තක්ම දිනු කරන්න පුළුවන් විදිහට මේ ඇත්තන්ට මේ ඇත්තන්ගේ බුද්ධියට අවබෝධයක් ලබා දෙන්න පුළුවන් උපරිම ගෞරවය අපි ලබා දෙන්නේ මේ වැඩ කරන්නේ. අපට මේ ධර්මයෙන් කරන අනුග්‍රහය නිස්සරණාධ්‍යාසයෙන් මේක කිරීම හැර වෙන කිසිම අපේක්ෂාවක් අපට නැහැ පින්නතුනි. ඒක ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. මේ කුසලය කළා අපට මේ ආධ්‍යාත්මික ගමන ශක්තිමත් කරගන්න මේ අත්සන්ටත් ඒ තුලින් උපරිම යහපතක් කරලන්නටත් මේ පින්නතුන් හරහා මේ අත්සන් ඇසුරු කරන තමගේ ආදරණීය දරුවන්ට අමර කාත්‍රයට ඥාතීන්ට ගුරුරුන්ට ඒ හැම දෙනාටම පුළුවන් නම් මේ දහම් කණෙවිදේ යවලා එයත්ගේ ජීවිතය සුවපත් කරවීම සඳහායි මේ හැම දෙයක්ම අපි කරන්නේ. එනිසා ඔබට මේ හැම දේශනයක් සම්බන්ධයෙන්ම පෙළදාමට අනුගතව හැකි තාක් දුරට බුදුහාඳුරන්ගේ අදහස දුක නිදහස් වන මාර්ගය මේ කරුණ වලින් ඔබට අහන්නට දකින්නට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ඔබට සමහර කරුණු කියපුවා අපහැදිලි වුණා නම් ඒව නැවත අහන්නට අවස්ථාවක් තියෙනවා කැමැති පිළිතුරට. පින්නතුනි භාවනාව කියලා ගත්තාම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිනොත් භාවනාව කියන එක තිබුණා. වරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වඩන අවස්ථාවේදී උදෑසන පිණ්ඩපාතේ වඩන්නට කාලය තිබුණු නිසා උන්වහන්සේලා වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ අසපුවකට ගියා. ඒ කාලේ දැන් කාලේ වගේ නෙවෙයි, බුදුහාමුදුරුවෝ හුඟා අනිත් ශ්‍රාවකයන් සමග බොහොම සුහදව කටයුතු කළා. දැන් කාලේ තැමෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් දානෙට වඩින ගමන් වෙනත් ආගමික තැනකට ගියොත් අපේ පින්තුන් ඇතැමිට කල කිරෙන්නත් පුළුවන් නේද? දැන් කාලේ ශ්‍රී ලංකාවේ වගේ නම් දානෙකට යන ගමන් මුස්ලිම් පල්ලියකටත් එහෙම ගියොත් බැනුම් අහන්නත් පුළුවන් දායකයන් ගෙන්න. පින්තුනි බුදුහාඳුර ජීවමාන කාලේ එහෙම නැහැ. අනිත් ආගමික ශාස්ත්‍රවරු සමග සුහදව කටයුතු කළා. විතරක් නෙවෙයි, ඒ ඇත්තනොත් කැමති වුණා බුදුහාඳුරත් උන්වහන්සේගේ ශ්‍රාවකිනුත් වඩිනවා දකින්න. බුදුහාඳුරෝ අනිත්‍යයට ධර්මය කියලා එයාට ධර්ම මාර්ගය යොමු කළා විතරක් නෙවෙයි, අනිත්‍යය සමග ආගමික සහජීවනයනෝ ජීවත් වුණා. ඉතින් එහෙම ගිහපු අවස්ථාවකදී එහෙම යන වෙලාවලදී බොහෝ විට කියන දෙයක් තමයි ඒ අන්‍යාගමික අය හුඟක් ශබ්ද නගා කතා බහ හැම කරමින් හිටියනම් කියනවා කෑ ගහන්න එපා කෑ ගහන්න එපා, අර නිහඬතාවය ආගය කරන ශාස්ත්‍රවරයා වැඩම කළේ නේ කියලා. නිහඬතාවය ආගය කරන ගෞතම ශ්‍රමණයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළේ නේ, නිසා කෑ ගහන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි, සමහර වෙලාවලදී වික්ෂුන් වහන්සේ වැඩම කරපු වෙලාවලදී කියලා කියනවා මේ ඇවිල්ලෙන්නේ අර නිහඬතාවය ආගය කරන ශාස්ත්‍රවරයාගේ ගෝලයෝ, ඒ නිසා ඔබ කෑ ගහන්න එපා කියලා. දැන් පේනතුන්ටත් දැන් මේක හොඳ ආදර්ශයනේ. දැන් මේ ඇත්තෝ දැක්කාම කියයි වෙනත් ආගමක කෑ ගහන්න එපා, මේ ඇවිල්ලෙන අර කෑ ගහන්න එපා කියලා බණ කියන හාමුදුරන්ගේ ගෝලයෝ මේ ඇවිල්ලින්නේ කියලා කියන්න පුළුවන් ඇතැන්නට. පින්නතුනි මේ සමහර වෙලාවලදී අපි ආගමික වැඩසටහන් අපේ නිවෙස්වල කරනවා, ඇතැමිට විහාරස්ථානවලත් කරනවා. ඒ වෙලාවල් වලදී පින්නතුනි වෙනත් ආගම්වල අය විශේෂයෙන් මෙහෙ පන්සලට එනවා. ඒ නිසා ඔබ හොඟස් සැලකිලිමත් වෙන්න ඕන, ඔබ හොඳ ආදර්ශයක් එයාට දෙන්න ඕනේ දෙන්නේ. නිහඬතාවය ඇතුළු සංවරය ඔබේ බෞද්ධයන් හැටියට ඔබේ හොඟා ගුණධම් අනිත්‍ය හඳුනාගෙන තියෙනවා ඇත්තෙන්ම. වෙනත් අයට නැති විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදීක්ෂය හැටියට හොඟා ගුණධම් ඔබේ ළඟ තියෙනවා. ඒක අපේ ඥානවලින්ම තියෙනවා. නමුත් වෙනස්නේ සමහර වෙලාවල්දී අපෙන් අඩුපාඩුත් වෙනවා. ඒ කියන්නේ අපි හොඟා සැලකිලිමත් වෙන්න ඕන. එහෙම වුණොත් මේක හොඳ නැහැ, ඒක වැරදි ආදර්ශයක් බවට යනවා. අනිත්‍ය තමයි නිවසේදීත් ඔබේ දරුවන් මොනබුරු මිනිබිරියන් ඔබේ දෙසංගා හොඳින් බලාගෙන ඉන්නේ. බොහෝ විට ආගමට නැඹුරු වෙන්නේ ඔබේ දරුවන් මොනබුරු මිනිබිරියන් ඔබ හරහා. ඔබෙන් නියම ආදර්ශයන් නොගියොත් ඇතැමිට සිල් ගන්නවා භාවනා කරනවා ඒත් ඔබ නිවසට ගියාට පස්සේ ඔබට ඉක්මනට කේන්ති යනවා නම් කලබල ගතිය නම් තියෙන්නේ සංවරකමක් නැත්තම් ඒ නිවසේ ඉන්න ඇට හිතෙනවා ඉතින් පන්සල ගියා කියලා ලොකු වෙනසක් නැහැ නේද කියලා. ඉතින් අපි ගියත් ඕකමනේ වෙන්නේ කියලා හිතන එකක් ඉන්නවා කිව්වත් හිතනවා. ඉතින් අම්මා ඉතින් ගියාට නැහැ කිසි වෙනසක්. කේන්ති යන එක තාමත් ඒ වගේ ඉස්සර වගේ නේ. මීට අවුරුදු 25කට විතර ඉස්සර කෑ ගහපු විදිහ තාමත් තියෙනවා. කිසි වෙනසක් නැහැ. ඉතින් අම්මේ අපි ගියත් ඕමයි. ඒ අය නොකිව්වත් වෙන තුනේ හිතනවා. එතකොට වෙන්නේ ඔබ විතරක් නෙවෙයි ඔබ රකින ඔබ පිළිපදින දේත්‍යය ප්‍රතික්ෂේප කරන. එහෙම නොවන්නට නම් ඔබට දරුව ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඔබ මානසික සුවයෙන් ඉන්න කෙනෙක් යම්කිසි දෙයකදී ඔබ පීඩාවට පත් වෙන කෙනෙක් නොවන කෙනෙක් කියන එක ඒ අය ළඟදී ඔබෙන් පේන්නට ඕන. දැන් බලන්න ඔබ අහලා තියෙනවා සරුවත් හාමුදුරුවෝ. සරුවත් හාමුදුරුවෝ උපදේශ පරිබ්‍රාජකේ විදියට සත්‍ය හොයාගෙන යනකොට අර අසජි හාමුදුරුවෝ දැක්කනේ. අසජි හාමුදුරුවෝ දැක්ක ගමන් බැලුවා උන්වහන්සේව සම්වරයි. සම්වරයි කියලා දැනගත්තට පස්සේ නිකන් හිටියේ නැහැ. දැන් අපේ ඇත්තනම් කෙරෙන් සංවර නම් අනේ සංවරකමට වඳිනවා නේ එච්චරයි. එන් එහාට යන්නේ නැහැ. දැන් අපි හැය බලන්නේ බාහිරින් විතරයි බලන්නේ. සෙරපු පාවිච්චි නොකරනවා නම් නැත්නම් වෙනත් වෙනත් ප්‍රතිපත්ති වල යෙදෙනවා නම් අන්න ඒ තුල විතරක් පැහැදිලි එතෙන්ද ගරු කරනවා අපි. නමුත් පින්නතුනේ එතන නෙවෙයි අවසානේ. එහෙම ගරු කරලා ඇතුව අය ඉන්නවනම් පින්නතුනේ ගරු කරන්න ඕන අදහයට නෙවෙයි. අද ඉන්න ස්වාමීන් වහන්සේට නෙවෙයි එහෙනම් ගරු කරන්න ඕන. එහෙනම් නිගණ්ඨනාත පුත්‍රයන්ගේ ශ්‍රාවකයන්ට ගරු කරන්න ඕන නැත්නම්. යෑ සෙරපු දෙවි විතරක් නෙවෙයි අඳුනුත් ගරුර හිටියා. යෑ කොච්චර කැපවීමක් පරිත්‍යාගයක් කරාද අවංකව මේ විමුක්තිය සොයාගෙන. පින්නතුනේ එහෙම ප්‍රතිපත්තියක් තියෙන එක හොඳ ඇකෙනේ. අපි යට ගරු කරන්න ඕන. හැබැයි එහෙම කෙනෙක් කාමවිච්ඡ ගමම්ම ඊළඟට ඔබ දක්ෂ වෙන්නට ඕන. මේ ප්‍රතිපදාව ඔබ යනකොට මේ ප්‍රතිපදාව ඉඳගෙන ඔබ මානසික සුවයකටපත් වුණා නම් ඒ පත්වෙච්ච මාවත මට විස්තර කරන්න කියලා. ඔබ ඒකෙනකින් ඉල්ලීමක් කරන්න ඕන. එහෙම බැරි නම් ඒකෙනා ඒ විමුක්තියටපත් වෙන මාවත යා දේශනා කරන අනුශාසනා වලින් ඔබ අසා දැනගන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්නතුනේ අර අවසානයේ කරා යන ගමන මග සාර්ථක වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට පින්නතුනේ දහම් පොතපත කියවනකොට රහතන් වහන්සේලාගේ අත්දැකීම් හොඳට පොතපතවල විස්තර වෙනවා. ඕනම කෙනෙකුට ඒ ලක්ෂණ ටික බලලා ඒ විදියට ඕනනම් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඒ ලක්ෂණ ටික කෙනෙකුට රඟපාන්න පුළුවන් වුණා. අවුරුද්දක් දැකන්නේ අරුදු ගාන කේවිතේ හැසිරෙන්න පුළුවන් වුණා. හැබැයි හැසිරුණාට පින්නතුනේ ඒක නා දුකේ නිදහස්ුණා වෙන්නේ නැහැ. දුකේ නිදහස්ුණා වෙන්නේ ඒ මාර්ගයට අදාළ ප්‍රතිපත්තිය තුල ගිහිල්ලා යහෙක් මැච් කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැති වුණොත් ඒක නියම මාර්ගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපට යම් කෙනෙක් මුණ ගැහෙනවා නම් සත්පුරුෂය කියලා ඔබ හිතනවා නම් ඒක නා නෙවුණු සැනසුණු කෙනෙක් කියලා ඔබට හිතෙනවා නම් ඔබ ඒක නැත්නම් මහල දැනගන්නට ඕන ඒ නිවන සැනසෙන මාවත මොකද්ද කියලා. ඒ වගේම මේ නිවන සැනසෙන මාවත හුඟක් ලෝකෙ විස්තර කරන්න පුළුවන්. හැබැයි ඔබ දැස් වෙන්නට ඕන නියම ධම්මග මොකද්ද කියලා තේරුම් ගන්න දැස් වෙන්නට ඕන. යම් කෙනෙක් සඳහන් කරන්නේ පංච නීවරණ වලින් දුර වෙන නම් කාමච්ඡන්ද වියාපාද තියෙන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා වගේ මේ නීවරණ වලින් දුර වෙන නම් ඒක ලොකු දිනවා. හැබැයි පින්නතනේ බුදුහාඳුරු ලෝකේ පහළෝනේ පංච නීවරණ ගැන දේශනා කරන්න විතර නෙවෙයි. ඇයි ඒකට හේතුව? ඔව් පින්නතනේ පංච නීවරණ දවසකට දෙහිකට නෙවෙයි. අවුරුදු 100කට නෙවෙයි. පංච නීවරණම මහා කල්ප 84 දහසකට ප්‍රහිණ කරපු අය හිටියේ බුදුහරයන් කාලේ. ආලාර කාලමණි අය. මහා කල්ප 84 දහසකට. පංච නීවරණ මහා කල්ප 84 දහසකට දුරු කරපු අයවත් බුදුහාඳුරන් ළඟදී දක්ෂයන් වෙන්නේ නැහැ. බුදුහාඳුරන්ගේ ධර්මයේ ලෝකේ පහනවට පස්සේ හරියට ඒ අය හරියට සූර්යා පායනකොට කලාමැදිරිය බාටපත් වුණා. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය බලන්නේ පිනතුනේ පංච නීවරණ වලින් විතරක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ 6 නීවරණයක් ලෝකයේ සැඟවිලා තිබිච්ච ලෝකයට නොපෙනී පෙනිච්ච බුද්ධාන්තර කල්පයක් තුළ අවිද්‍යාවෙන් වැසී තිබිච්ච 6 නීවරණය වූ අවිද්‍යා නීවරණය ලෝකෙට පැහැදිලි කළ දෙන්න. ඒකේ මාවත ලෝකෙට දේශනා කරන්න. විශේෂයෙන් මේ වගේ රටකට එන ඔබ හුඟක් අධ්‍යාපනය ලබනවා. ලෝකෙ හුඟක්ම දක්ෂ අය ඔබ ඇසුරු කරනවා. ඒත් එක එකට වැඩ කළ කරනවා ඔබ. ඔබම දක්ෂයි. ඒ වගේමයි තියෙන තින ඔබ ධර්මය ළඟදී දක්ෂ වෙන්නට ඕන. සාමාන්‍ය පොඩි පොඩි කාරණා නෙවෙයි. ඔබේ හිතේ තියෙන අවිද්‍යාව පටල කැඩිලා බිඳිලා සුණු වෙල යන විදිහේ මහා දර්ශනයක් වෙත බුදු දහම ඔස්සේ ඔබ සමීප වෙන්නට ඕන. එහෙම මොනවත් තමයි ඔබ සැබෑ දක්ෂයෙන් බාටපත් වෙන්නේ. එනිසා ඊටාම සරල දේවල් තැන්වලදී පිනතුනි හිර වෙන්නට එපා. කොහොම ලාමක දේවල් වලින් විතරක් බුද්ධහමයට තෘප්තියට සතුටට පත් වෙන්න එපා. ඊට වඩා බුද්ධිමය ගමනක් අපට තියෙනවා. සරල දේවල් වලින් විතරක් සෑහීමකට පත් වෙන්න උත්සාහ කරන්න එපා. ඊට වඩා අවබෝධයක් හරහා යන දෙයක් බුදුදහමේ දේශනා කළ තියෙනවා. ඒක සොයාගෙන යන්න බලන්න. එහෙම වුණොත් තමයි අපේ සාර්ථක වුණා වෙන්නේ. පින්නතුණේ දහම්මග තුල අපි සඳහන් කළේ අර වෙනත් ආගමික ශාස්ත්‍රවේදෙක්ගේ අසපොට ගිය වෙලාවේදී එයා අහනවා මේ ස්වාමීන් වහන්සේලගෙන්, ස්වාමීනි අපිත් මෛත්‍රී භාවනාව කියනවා, ඔබේ ශාස්ත්‍රවේදෙක් බුදුහාඳුරොත් මෛත්‍රී භාවනාව කියනවා, ඉතින් අපි කවුරු සමාන නේද කියලා. අපේ අසපුවලත් අපි මෛත්‍රී භාවනාව ගන්නවා. දැන් මේ කියන්නේ වෙනත් ආගමික ශාස්ත්‍රවේදෙක්ගේ ගෝලය ඒ පිළිස කියන. ඉතින් අපිත් මෛත්‍රී භානාව වඩන ඔබ හන්සලත් මෛත්‍රී භානාව. ඉතින් අපේ බුදුහාර දෙගොල්ලම සමානයි නේද කියලා. මේ පින්නතුනේ උත්තරේ මොකද්ද? ඔබගෙන් අන්තිති කෙනෙක් එහෙම හැවුවා. දැන් අපේ ආගමෙන් අපිත් මෛත්‍රී වඩන අපිත් මයින්ඩ්ෆුල්නස් එක අපිත් ප්‍රැක්ටිස් කරනවා. ඉතින් බුදුහාඳුරන්ගේ දහම අපි සමානයි නේද කියලා. දැන් ශ්‍රී ලංකාවේ හැම ඉන්න සමහර වෙනත් ආගමක අය පින්නතුනේ ත්‍රිපිටකයෙන් ඉගෙන ගන්න මේ කට්ටිය. අපි මහනුවර පැත්තේ මේ ස්ථානයක් තියෙනවා ත්‍රිපිටකයෙන් අභිධර්මයත් එක්කම ස්ටඩි කරන කට්ටිය. සමහර භාවනා ප්‍රැක්ටිස් කරන කට්ටිය. එතකොට මෙහෙම ප්‍රකාශයක් කළාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට උත්තරයක් දී ගන්න බැරි වුණා. නිහඬ භාවයක පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කරෙත් නැහැ. දානෙන් පස්සේ පින්නපාතේ කරගෙන ඉවරලා බුදුහාමයට ආවට පස්සේ බුදුහාම සඳහන් කරනවා, මහණෙනි ඇයි ඔබ ඒ වෙලාවේ උත්තරයක් දුන්නේ නැත්තේ කියලා. බුදුහාරයට පස්සේ උත්තරය සඳහන් කරනවා, මහණෙනි මෛත්‍රී භාවනාව එය සඳහන් කරන තමයි, අපිත් මෛත්‍රී භාවනා දේශනා කරන තමයි. නමුත් බුදු සසුනේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ නිවන ඉලක්ක කරගෙන නිවන අභිමුඛ කරගෙන දේශනා කරන මෛත්‍රී භාවනාවක් කියලා. බුදුදහමේ සමතය ආරම්භ වන්නේ පින්නතුනි සක්කායදිට්ඨිය මත පිහිටලා තමයි, ආත්ම දෘෂ්ටි මත පිහිටලා තමයි, පුද්ගල සංඥා තුලින්දගෙන තමයි. දැන් මේ පින්නතුනොත් සීලානුසති භාවනාව වඩනකොට මගේ කියන ආකල්පය තුල තමයි පටන් ගන්නෙ. මොහොතට යනකොට වෙරළින්දන් තමයි යන්නේ නැහැ, වැලේ ගාවගෙන තමයි යන්නේ. පස්සේ තමයි මොහොතේ පිනක් වෙලෙ ටික සිඳල යන්නේ. පින්නතුනි ඒ වගේ තමයි මේ ධර්ම තුල සමතයෙන් පටන් ගන්නකොට පුද්ගල සංඥාව තුළින් ඉඳගෙන තමයි පටන් ගන්නෙ. ඒක තමයි සමතේ ලක්ෂණය. හැබැයි බුදුහාඳුරන්ගේ මේ ධර්ම සමතේ නිකාම යන එකක් නෙවෙයි. මේ ධර්මක සපුරාම දැනගෙන යන ගමන. සමාහිතෝ භික්ඛව යථාභූතං පජානාති කියලා කාරණයක් කියනවා. හිත සමාධිමත් වෙනකොට යථාර්ථය පේනවා කියලා. හිත සමාධිමත් වෙනකොට යථාර්ථය පේන නම් මොකද කරන්න ඕන? හිත සමාධිමත් කරගත්තට විතරක් බෑ පින්නතුනි. ඒ සමාධිමත් වෙන මොහොතේ පේන යථාර්ථය කලින් අසා දැනගෙන තියෙනට ඕන. එහෙම නැතුව පේන්නේ නැහැ පින්නතුනි. එහෙම නැතුව පේනවා නම් එහෙනම් උපදිස්ස කෝලෙද දෙන්නකත් මාර්ගඵල ලබන්න තියුණා. එහෙනම් ආරාර කාලාම පුත්ත, උද්දකරාම පුත්ත, අසිත තාපසයා මේ වගේ අයටත් ප්‍රඥාව ලබන්න තියුණා, මාර්ගඵල ලබන්න තියුණා. නමුත් එහෙම ලබන්න බෑ පින්නතුනි. අපි මේ ජීවත් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක. එවැනි කාලයක තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් හෝ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මෙවැනි කාලයක අපට තියෙන්නේ ශ්‍රාවකයන් විදිහට සුතමේ ඥානයෙන් අපි මේක කලින් දැනගන්නට ඕන. හිත සමාධිමත් වෙනකොට කොහොමද ප්‍රඥාව පහළ වෙන්නේ කියන එක කලින් දැනගන්නට ඕන. එහෙම නැතුව බහැල ගිහිල්ලා යනකොට සමාධියෙන් පස්සේ ප්‍රඥාව ලැබෙනවා කියන එක වෙන්නේ නැහැ. ඒක හරියට පින්නොත්නේ හරියට ඔබ වාහනේ අරගෙන ඊට බහිනවා. වැහෙන ඩ්‍රයිව් කරන වේගයෙන්. ඊට පස්සේ ඔබ හිතනවා මම කැමති නැහැ මට යන්න පුළුවන් කියලා. එහෙම බෑනේ. යන්න කලින් යන තැන ගැන ඔබ දැනුවත් වෙන්න ඕන. කලින් නොගියපු තැනක් නම් ලිපිනේ දැනගෙන නේවිගේෂන් එකේ දාගෙන ඔබ යන්න වෙනවා ඒකට. එහෙම වුණොත් තමයි ඔබට අවසානයේ කරා ගමනාන්තය කර යන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගෙන් කමඨහන් අරගෙන අරණ්‍යගතව භාවනා කළ බොහෝට ප්‍රතිඵල අරගෙන තමයි ආවේ. උන්වහන්සේලා සමථයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මම දැන් ප්‍රථම ධානය මට ඉතුරු ටික කියන්න කියලා ආයි හොයාගෙන ආවේ නැහැ. උන්වහන්සේලා සමථයෙන් පස්සේ කරන වැඩ පිළිවෙල කලින්ම දැනගෙන තමයි ගියේ. අන්නේ වගේ තමයි බුදුහාම දේශනා කරනවා මේ සම්බුදු සසුනේ සඳහන් කරන සමතය සමතෙන් අවසන් වෙන්නේ නැහැ. ඒක හරියට සමතෙන් අවසන් වුණොතින් බුදුහාඳුර මහා සාරෝපම සූත්‍රයේ චූල සාරෝපම සූත්‍රය ආදී හැමලෙදී දේශනා කරනවා ඒක හරියට ගහ කරට හොයාගෙන ගිහිල්ලා හරියට ගහේ එළේ කොට විතරක් අරගෙන ඉන්න කෙනෙක් කියලා. ගහ කරටුවන් බලාපොරොත්තුෙන් කැලේට ගිහපු කෙනෙක් කැලේට ගිහිල්ලා අරටුව පසෙක තියලා ගහේ එළේ කොටස විතර කරගෙන ඉන්න කෙනෙක් වගේ කියලා. එනිසා හිත සමාධිමත් වෙනවත් එක්කම අපේ ජීවිත යථාර්ථය අපි නොනින් දකින්න දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහායි බුදුදහමේ මඟ පෙන්වන්නේ. එනිසා පින්වත්නි බුදුදහමේ භාවනාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සති සම්පජඤ්ඤ දේවීම. සිහිය හා නොවන කියන කරුණු දෙකම මේ තුළ දින වෙනවා. දැන් සතිපට්ඨානය තුළ සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාව කියලා කියනවා. සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියලා එකක් තියෙනවා. විභංග සූත්‍රය වැනි තැන්වල පැහැදිලිවම දැක්වෙනවා. ඒකායන වයන් බෙක්කමේ මග්ගෝ සත්තානා විසුද්ධියා ශෝක පරිද්දවන සමතික්‍රමාය දුක දෝමනසන අත්ංගමාය ඥාන සතිකමාය නිබ්බානස සච්චි කිරයය කියලා දේශනා කරන ගමන් මගේදී සත්‍යයන්ගේ පිරිසුදු බව සඳහා ශෝක පරිද්දව දුරු කිරීම සඳහා දුක් දෝමනස් දුරු කිරීම සඳහා ඥාන ලැබීම සඳහා නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා ඒකායන ප්‍රතිපදා හැටියට බුදුදහමේ දේශනා කරන්නේ මොකද්ද? චතර සතිපට්ඨාන සතර සතිපට්ඨානය. ඒ සතිපට්ඨානය කියලා කියන්නේ තමන්ගේ හිත කය ගැන නැත්නම් කය වේදනා සිත සිතවිලි ගැන සිහි යොමු කිරීම. ඒක සතිපට්ඨානය. ඊළඟට කියන සතිපට්ඨාන භාවනාව කියලා තමයි සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියලා කාරණයකට යනවා. මේක හට ගැනීම නිරුද්ධ වීම කියන එකක් දකින්න ඕන. සිහි පිටුවාගෙන හිතේට විතර ප්‍රමාණවත් නෑ. ඊළඟට සතිපට්ඨාන ගාමිනී මාර්ග ප්‍රතිපදා කියලා එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අරහත් මාර්ගයේ චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ ඒ සිස්ටම් එක, ඒ ප්‍රොසෙස් එක දැනගෙන ඉන්න ඕන. කුමක් සඳහාද මේ සතිපට්ඨානය තමයි වඩන්නේ කියන එක දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් කෙනෙක් කායපසනා වඩනකොට නවසීවිතිකේ වඩනකොට එයාට ඇටසැකිල්ලක් පේන්න පුළුවන්. එයා ඊට පස්සේ ඇවිල්ලා කියනවා දැන් මට හොඳට ඇටසැකිලි පේනවා කියලා. බලන බලන කෙනා ඇටසැකිල්ලක් විදිහට පේන්නේ කියලා කියනවා. පේනසිනේ බලන බලන කෙනා ඇටසැකිල්ලක් විදිහට පේනවට වැඩේ සාර්ථකුණා වෙන්නේ නැහැ. ඇටසැකිලි බලන නෙමෙයි පේනසිනේ අපි භාවනා කරන්නේ. අපි භාවනා කරන්නේ මේ දුක නිදහස් වෙන. ඒ දුක නිදහස් වෙනකම තියෙන දුක අයින් කිරීම නෙවෙයි දුක පිළිසින දැනගන්නට ඕන. ඒ සඳහා අවිද්‍යාව දුරු වෙනට ඕන. අපේ හිත බාහිර අරමුණක් තුල බැස ගන්නකොට සත්පුද්ගල සංඥාවෙන් බැස නොගන්න විදියට ඒකේ රළුගතිය අඩු කරන්නයි මේ කායපස්සනාවේ නවසීවිතකේ හෝ පටිකුල මනසිකාරය නැත්නම් ධාතු මනසිකාරය පටිවිආපෝතේජෝ ආයෝ මේව මුලදි කරන්නේ පුද්ගලයෙක් දකිනකොට සත්ව පුද්ගල සංඥාවෙන් බලන ගතිය හිතේ රළු ගතිය රාග ද්වේෂ ඇතිවීමේ ඒ ප්‍රවණතාවය අඩු කරන්නයි මේ මුලදි සිහි පිටවන්නේ. ඒක නෙවෙයි අවසානය. ඒක හරියට අපි කියනවා නම් ගයක් හදද්දී ගෙට ගේටිගෙන් ටික ගඩොල් උස්සනකොට අර ලී තියලා බඳිනවනේ මේසන් බාසන වලට ඉන්න. ඒ හදන අට්ටාලේ නෙවෙනේ ගේ කියලා කියන්නේ. ඒක ඉඳගෙන ගේ හදනවනේ. ගේ හැදුවට පස්සේ අර අට්ටාල ටික ගලලා අයින් කරනවනේ. අන්න ඒ වගේ තමයි අර බාහිරෙන් හදන අර ලී දඬු දාලා අර නැගලින හදන දේවල් වගේ තමයි මේ අපි උපයෝගී කරගන්න භාවනා කමටහන් දෙක. ඒක නෙවෙයි අපි අවසානය. අපි අවසානය තමයි මේ සත්වබුද්ධල සංඥාවෙන් හිත බැස ගන්න ගතිය අඩු කරලා ටිකෙන් ටික අභ්‍යන්තරය පැත්තට ප්‍රඥා පැත්තට හිත දිනු කරන එක. එතකොට සතිපට්ඨානය කියලා කියන්නේ මෙන්න මේ දේවල් සඳහා හිත පිහිටුවා ගැනීම. ඒ පිහිටුවාගත්තු දේ ළඟට සමුදේ වශයෙන් දකින්නටත් ඕන. ඒ දකින දේ කුමක් සඳහාද දකින්න කියන එක පරිසම්පාදේ අනාවරණය කර ගැනීම සඳහා සහ ඒ පරිසම්පාදේ රාමුවෙන් නිදහස් වීමටයි තමන් මේක වඩන්නේ කියන එක තමන් මුලදීම දැනගන්නට ඕන. මෙන්න මේ ගමන් මඟ ගියොත් තමයි පිනතුනේ අපේ ආධ්‍යාත්මික කියලා කරා අපිට ටිකෙන් ටික සමීප වෙන පුළුවන්කම තියෙන්නේ. එනිසා බුදුහාඳුරගේ සමස්ත ධර්ම කියලා කියන්නේ මෙන්න මේ ගමන මගදී අපට පියවර ඉදිරියට යන්නට උදව් කරන ධර්මයක්. ඒ ධර්ම තුල පෙන්වන්නේ සමත කමඨහන් විදියට භාවනා ක්‍රම හතක් යන දේශනා කරනවා. ඒවට තමයි අපි සම 40 කර්මස්ථාන කියලා කියන්නේ. දස කසින කියලා කියනවා. දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ඒ වගේම සතර අරූපාවචර ධ්‍යාන, ආහාරය පටිකුල සංඥාව, ඊළඟට ධාතු මනසිකාරය කියලා මේ වගේ කමඨා 40ක් වෙනතුනේ බුදුදහමෙන් අපට පැහැදිලි කරනවා. ඉතින් මේ හැම කමඨහනක් අපේ වෙනතුනේ මුලදී ආරම්භ වන්නේ කුද්දල සංඥා මත ඉඳගෙන තමයි. මේ වඩනකොට කලබල වෙන්න එපා, කුද්දල සංඥාව වැඩෙනවායි කියලා නේ. මේව නොකර හිටියත් කුද්දල සංඥාවෙන් තමයි ඉන්නේ, බය වෙන දෙයක් නැහැ. පින්නතුනේ මෙන්න මේක තමයි කුද්දල සංඥාවෙන් ආරම්භ වුණාට අපි අනිත්‍යය මෙනෙහි කරගෙන යන ගමනක් මේ යන්නේ. ඒ නිසා වැරළෙදී වැලි ටිකක් ගියා වුණාට කලබල වෙන්න එපා. ඉදිරියේදී පීනන කොටේ ගෑස් වැලි ඔක්කොම ටික අයින් වෙනවා තමන්ගේ ඇඟෙන්. පින්නතුනේ අපි ටිකෙන් ටික මේ කමඨාන් පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ යතරේ අපි කරුණු සාකච්ඡා කරනවා. අද භාවනා වැඩසටහන කියලා ඇවිල්ලා වාක් වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න සිටියොතින් භාවනා කරේ නැහැ කියලා හිතයි නේ. එනිසා අපි භාවනා ටිකක් කරමුනේ. හොඳයි පින්නතුනේ. අපි දැන් ඊළඟට අපට හුරු පුරුදු භාවනා අපේක්ෂා විශේෂයෙන් කරණීයමෙත සූත්‍රයත් ආශ්‍රිතව යන මෛත්‍රී භාවනා අපි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පින්නතුනේ අපට මනසට පීඩා දෙන කරුණු අතරින් ප්‍රධානතම දෙයක් තමයි හිතේ ඇතිවන අමනාපය කියන එක, ද්වේෂය කියන එක. ලෝභයට තොරව කැමිට අපට පීඩා දෙන පින්නතුනේ ද්වේෂයෙන්. හිතේ ගැටුම විරසක බව. ඒක ඇති වෙන්නේ මූලිකම අවිද්‍යාව, බාහිර පුද්ගලෙක් දෙයක් ඉන්නවා කියන සංකල්පය මතයි. ඒ නොදැනීම මත තමයි අපට මේක ඇතිවන්නේ. ඉතින් එකපාර අපට අවිද්‍යාව දුරන විදිහට බලන්න අමාරුයි. ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්මයේ අනුපූර්ව ප්‍රතිපදාවක් විදිහට පියවරෙන් පියවර අපිට මේක වඩන ක්‍රමයක් දේශනා කළා. ඉහළම නොවනද කෙනෙක් නම් බාහ්‍ය දාර්ශනික වගේ අයට බුදුහාඳුර දේශනා කළේ බාහ්‍ය දෙක්කේ දෙක්ක මත්තන් සුතේ සුත මත්තන් කියලා. එහෙම කෙනෙකුට හිතන්න පුළුවන් නම් කෙලින්ම පුද්ගල සංඥාව දුර වෙනවා, කෙලින්ම තමන්ට ප්‍රඥාව ලබා ගන්න පුළුවන්. නමුත් ඒ යන ගමනේදී අපි අනුපූර්ව ප්‍රතිපදාවක් විදිහට මෛත්‍රී භාවනා වඩනවා. මුලින් අපට අපාපට මෛත්‍රිය වඩලා ඊළඟට අනිත්‍යයට වඩනවා. සමාහෙට සමහර දේශකයන් වහන්සේලා විස්තර කරන දෙයක් තමයි අහං ආවේ රෝහෝමි කිව්වහම මුලදී භාවනා කරන්න කෙනාට මෛත්‍රිය වඩනකොට මේක ආත්ම සංඥාව වැඩි වෙනව නේද කියලා සමහර අය කියන අවස්ථා තියෙනවා. එතෙමිට ඔබත් එහෙම අහලා ඇති. ඔබ එහෙම හිතෙනවා නම් අහං ආවේ රෝහෝමි කියන එක නැත්තම් තමන් නිරෝගී වේවා වෙමුවා කියලා හිතන එක තමන්ගේ ආත්ම දෘෂ්ටිය වැඩි වෙනවායි කියලා හිතනවා නම් ඒක නොකරම හිතේ කමන්නේ ගැටෙන්න යන්න එපා. නමුත් අපි සාමාන්‍ය සරලව මුලින් ඉඳන් අපි කරනවා. කළා ටිකෙන් ටික තමන්ට ඉතාම සමීපය අනිත් අය හැම දිනාටම සුවපත් වේවා කියලා අපි මෙත් වැඩනවා. මේ මෙත් වැඩීමෙන් ලැබෙන ආනිසංසයක් ගැන සඳහන් වෙනවා. විශේෂයෙන් මෙත්තානිසංස සූත්‍ර ධානිසංස රාශියක් දේශනා කරනවා. විශේෂයෙන්ම නිතර මෛත්‍රී පුරුදු කරන කෙනාට පිනතුනේ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ඒකකයක රාශි වෙනවා. අනිත් සත්‍යයන් තමන්ගෙම දරුවන්සේ බලන ආකල්පයක් මනසක් පුරු වෙනවා. දැන් තමන්ගේ දරුවෙක් කියලා අනිත් කෙනෙක් දිහා බලන්න පුළුවන් නම්, නැත්නම් තමන්ගේ වගේ සමාන වයස සමාන කෙනෙක්, තමන්ගේ සහෝදරයෙක් සහෝදරියක් වගේ, නැත්නම් වැඩිහිටියෙක් කෙනෙක් නම් අම්මා තාත්තා වගේ, ආච්චිල සීල වගේ තමන්ගේ දරුවෝ වගේ බලනවා නම් පින්නතුනේ ඇත්තෙම දේශේ විතරක් නෙවෙයි රාගයත් අඩු කරගන්න පුළුවන් අපිට. අපේ ගෙදර ඉන්න නංගිල මල්ලිලා අයියලාට කෙරෙහි අපිට නෑනේ රාගයක් හටගන්නේ නේ. ඒ වගේම පින්නතුනේ අනිත් කෙනෙක් දැසම බලන සතුටු වෙනවා. එහෙම ඉන්නකොට පින්නතුනේ හිතන කොච්චර සහනයක්ද නේ. කිසිම තැනකයි සමවන්න කියලා දෙයක් ඊට පස්සෙ ඉතුරු වෙන්නේ නෑ. කෙනෙක් එක කතා බහ කරනකොට වුණා තමන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙලා ඉන්නේ. ධම්ම හරියටදී ධම්මචාරය කියන්නේ මේක පින්නතුනේ. අපි ධර්ම රකින්නකොට ධර්මයේ විසින් තමට ආරක්ෂා ලැබෙනවා. අපි ධර්මය රැක්කා කියලා කිව්වට පින්නතුනේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ? ධර්මයේ විසින් අපිව රකින්න ඒකයි. එහෙම ආකල්පයෙන් ඉන්නකොට අපේ අතෙන් බොරුවක් කියවෙන්නේ, අනිත් අය බේදවන කේලමක් කියන්න වෙන්නේ. ඒකට බලන්න හිතට කොච්චර සහනයක්ද කියලා. කමවර බෑ හැසිරීමක් වෙලා නැහැ. එතකොට පින්නතුනි අපිට අපි කරන කියන දේවල් මතක තියාගන්න ඕනේ අපිට හොඟක් දේවල්. දැන් බොරු කිව්වොත් එහෙමද මතක තියාගන්න ඕනේ. කේලමක් කියන කිව්වොත් අනිත් කෙනෙන් බේදවන දයක් කිව්වොත් මතක තියාගන්න වෙනවානේ. ඒ බය එක රැක ගන්න ඕනේ. බොරුවක් කිව්වත් ඒ බොරුව හැමතැනම එකම විදිහට කියන්න ඕනේ නැත්නම් අවු වෙනවනේ බොරුව. පින්නතුනි ඇත්ත කිව්වොත් මතක තියාගන්න ඕනේ නැහැ. කොච්චර සාහනේද බලන්න හිතට. ඒ වගේම ඕන දැනග කියලා ඕන කෙනෙක්ට කතා බහ කරන්න පුළුවන්. අපි කාටවත් ගැන කියලාම බේදවන දෙයක් කියලා නැහැ. අපි බොරුවක් කියලා නැහැ. අපි කාටවත් එහෙම මේ සර වචනයෙන් කතා කළ නැහැ. ඒක සාගත අපිට ගැටලුවක් නැහැ. අපිට නිදහසේ කුරුල්ල වගේ මේ ලෝකේ යන්න පුළුවන් වෙනතනි. බලන්න වෙනතනි මේ වගේ වෙනකොට අපි කෙනෙක් දිහා බැලුවා, කෙනෙක් ගැන කතා කරා, කෙනෙක් දෙක කතා කළා. අපි හැම තැනදීම හිත පිරිසුදු එක කරන්නේ. අපට කොච්චර සහනයක් ජීවිතේ ලැබෙනවද මේ සහනය අත්කරගන්න පින්නතුනි. ඒක තමයි අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය. හොඳයි පින්නතුනි අපි ඒ ධම්මගේ ප්‍රධානතම කාරණයක් වෙන මෛත්‍රී භාවනාව අපි දිනු කරමු. මුලදී අප අපට මෛත්‍රී වඩලා ඉන්පසුව මෙතන පටන් විශ්වයේ සිටින සියලුම සත්‍යයන්ට අපි මෙත් සිටින් සෙත් පතමු. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි පළමුවෙන්ම තමන් ඉන ඉරියව්ව ගැන අපි මදක් සිහි කරමු. මම ඊටාම සාන්ත පරිසරයක සංසුන් නිශ්චල පරිසරයක මං ඉඳගෙන ඉන්නේ. මගේ ශරීරයත් ඉතාම සැහැල්ලුයි සමරයි. මම මගේ දෙප තුලේ පටන් හිස දක්වාම ආයේ ඉරියව්ව ගැන මොහොතක් සිහි කරනවා. මේ වෙලාවේ මට දැනෙන්නේ මගේ හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව පමණයි. මා සම්පූර්ණයෙන්ම වර්තමානයේ තුල හිත පිහිටුවා ගනිමින් නාසය ආශ්‍රිතව මගේ සිහිය පවත්වා ගන්නවා. මම මුලින් මට ඉන්පසු ආවට ලෝකයේ සිටින හැම දෙනාටම මා මෙත් වඩනවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමෙන්ම මෙම විහාරයේ වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නගරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා තමන්ගේ කනට ඇහෙන ශබ්ද අනිත්‍යසේ මෙනෙහි කළේම බැහැර කරමින් දිගින් දිගටම මෛත්‍රිය තුල තමන්ගේ හිත පිහිටුවා ගන්න උත්සාහ ගන්න.

මෙම විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ලෝවැසි සියලු සත්‍යයන් හැම දෙනාම මගේ දරුවන් සිය දකිමින් මා හැම දිනාටම මෙත් සිතින් සෙත් පතනවා. ලොව සිටින හැම දිනා කෙරෙහිම මං මෛත්‍රිය වඩනවා. කිසිදු කෙනෙක් ගැන කිසිදු අමනාපයක් මගේ හිතේ නැහැ. මුළු ලෝකයම මගේම ගෙදරසේ මගේම නිවසසේ මගේම ආදරණීය දරුවන්සේ දකිමින් හැම දිනාටම මෙත් සිතින් සෙත් පතනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, දැන් සම්බුද්ධ පූජා පූජකන වේලාව. හැම දිනාටම සාදු කියලා ඒ බුද්ධ පූජාවට අත ගහන්න පුළුවන්. හොඳයි, බුද්ධ පූජාව රැගෙන එන්න. නමාමි බුද්ධං ගුණසාගරං තං සන්තා සදා හොන්තු සුඛියා වේරං කායෝ ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සන්තා සදා හොන්තු සුඛිය වේරා නමාමි සංඝං මුනි රාජ සාවකං සන්තා සදා හොන්තු සුඛිය වේරා කායෝ ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච සාදු සාදු සාදු. හොඳයි, පින්වතුනි මොහොතකට ආයෙ වාඩි වෙන්න. අපි මේ වෙලාවේ බුදු ගුණ භාවනාත් වඩමින්ම සම්බුද්ධ පූජා පවත්වමු. අපේ සරණ ගිය අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ පුරා සාරාසාරි කරකලක්ෂයක් ඇස් ඉස්මස්ලේ දන් දෙමින් අපරිමිත පරිත්‍යාගයක් කළා. බුදුරජාණන් වහන්සේ මහසාගරයේ ජලයට වඩා අධික ප්‍රමාණයක් තමන් වහන්සේගේ ශරීරයේ දන් දුන්නා. මේ මහ පොළොවේ පස්සලට වඩා ශරීරයේහි මස් දන් දුන්නා. ඒ වගේ මහා සිතාරකාවලට වඩා සම්බුද්ධත්වයේ අපේක්ෂාවෙන් තමන්ගේ නෙත් දන් දීලා තියෙනවා ජීවත් වෙන කාලෙදිම. ඉතින් එවැනි අපරිමිත පරිත්‍යාගය උන්වහන්සේ සිදු කළේ අනාගතයේ මේ ලෝකේ ඉපදෙන අපි වෙනුවෙන්. අපේ ආමතාත දෙන්න අපට උදව්වක් කළා නම් ඒ උදව් කරන්න පටන් ගත්තේ අපේ අම්මගේ කුසේ පිරිසිදු ගත්තට පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපි මේ ලෝකේ පහළ වෙන්න කල්ප ගානකට කලින් ඉඳලා පාරමිතා පුරන්න ආරම්භ කළා. අපි වෙනේ සුවිශාල පරිත්‍යාගයක් කළා. ශරීර අවයව විතරක් නෙවෙයි භෞතික දේ හැම දෙයක්ම දන් දුන්නා. ආදරණීය දරුවන් දන් දුන්නා. මේ හැම දෙයක්ම කළේ සම්බුද්ධත්වයේ අවබෝධ කරගෙන මේ ලෝකයට නිවේ සැනසෙන මාර්ගය දේශනා කරන්නට. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ තුළ තිමිච්ච අරහං ආදී සම්මා සම්බුදු ගුණ වෙනුවෙන් ඔබ ඊටම ශ්‍රද්ධාවෙන් සෝදානම් කළා tempat කළා තියෙන මේ ආහාර පාන ආදී මල් ගිලන් පස ඒ වගේම පහන් ආදී මේ සියලු ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේගේ අපමණ බුදු ගුණ සමුදාය උදෙසා උන්වහන්සේගේ පාමුල පූජා කරමු පූජා වේවා. උන්වහන්සේ සම්මා සම්බුද්දට පත්වෙච්ච දින උදෑසන දහවල ජයත්‍රි මහ බෝධීන් වහන්සේ අභියස සිදු කරන සම්බුද්ධ පූජාවක්සේ හිතේ ශ්‍රද්ධාව ප්‍රසාදය ඇති කරගෙන මේ සියලු පූජාවන් උන්වහන්සේ වෙනුවෙන් පූජා කරමු පූජා වේවා කියන පැතුමෙන් අපේ කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තන්ස භගවතෝ සම්මා සම්බුද්දන්ස. ඉතිතිසෝ භගවාහරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බතානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ගණසාරං පදින්තේන දීපේන සමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි සමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දංස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන මේ තේන ච හෝතු මොක්ඛං පුම්පන් මිලායාති යථා ඉදං මේ කායෝ තථායන්ති විනාස භාවං අධිවාසේතු නොභන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාසු මුන්තම අදේවාසේතුනෝ භන්තේ භෝජනං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ භන්තේ සම්බං සන්දාය පූජිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාන සතං සමාගමෝ හෝතු යාව නිර්වාණ පන්තියා සාදු සාදු සාදු හොඳයි පිනතුනි මේ මාතෙහි ඉතාම ශ්‍රද්ධාවෙන් සම්බුද්ධ පූජා පැවැත්තුවා. ඉතින් මේ රැස් කරගත්තා වූ බුද්ධ පූජාමය පින්කමත් එවාගේම උදෑසන පටන් සිද්ධ කළ සීල භාවන ධර්ම ශ්‍රවණාදී ඒ සියලු පුණ්‍ය ධර්මයන් හි ආනිසංසයනොත් අකනමින් මිය ගිය යන්තා ඥාති මිත්‍රාදීන් පිසා පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ හැමදෙනාමත් මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මේ ඥාතීනටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් සුඛිතා වන්තු ඥාතයෝ. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින්තුන් හැමදෙනාමත් පින්තුන් සිදු කරන සියලු දහම කටයුතු වලටත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දි එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා රැස් කරගත් සියලු පුණ ධර්මයන් යාන සංසයෙන් පින්තුන් හැම දෙනාටම වඩා වඩාත්ම මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට යන්නට සියලු කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. පින්තුන්ට උදව්පකාර කරන සහයෝගය දක්වන මේ හිතවත් හැම දෙනාටම ගරුදර ස්වාමින් වහන්සේලාටත් පින්තුන්ගේ ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම මේ පින මෙලොව වශයෙන් කායික මානසික සුවපත් භාවය සඳහා පරලෝ සුගති ගාමීත්‍ය සඳහා ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සඳහා මේ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්භයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු.